semedabuduhimi sarenayami namaskare viva damruvenate semedasadeham sarenayami namaskare viva sangaruvenate semeda mahasanga sarenayami namaskare viva tunuruvenate semeda tisarene sarenayami sadhu sadhu sadhu saddhavante vasanavante pingvatne manusya jeevithayak labichcha apite vasanava udavuna ee bhagyavat arahat samma sambudrajanan vahanseva සරණ යන්න මේ බුද්ධ ශාසනේ මුණ ගැහිච්ච මොහොතේ මේ බුදු සසුනේ පිළිසරණ ලබන්න නම් ඒ ශාස්ත්‍රූන් වහන්සේ ගැන ඒ ධර්මයේ ගැන ඒ ආර්ය මහා සංඝ රත්නයේ ගැන හිත පහදින්න ඕන මොකද්ද පහදින්න ඕන සිත පහදින්න ඕන මේ සිතේ ඇතිවන පැහැදීම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මූලිකම සුදුසුකමක් මත තමයි ඇති වෙන්නේ ඒ සුදුසුකම තමයි ලෞකික සම්මාදිට්ඨිය හැටියට භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා සම්මාදිට්ඨිය අංග දෙකක් තියෙනවා එකක් තමයි ලෞකික සම්මාදිට්ඨිය අනිත් එක ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ ලෝකයෙන් එතර වීම සඳහා හේතු වෙන සම්මාදිට්ඨිය ලෝකයෙන් උත්තරීතර භාවයට පත් වෙන එක ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ සාමාන්‍යයෙන් මේ ජීවිතයේ ගත කරද්දී එයාට යහපත උදා කිරීම පිණිස හේතු වෙන මනාකොට පිහිටි දෘෂ්ටිය ඒක අංග 10ක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒකේ තියෙන අංග තමයි දානේ විපාක ඇත බුදු සත්කාරවල විපාක ඇත සේවා කටයුතු වල කාට හරි උදව් උපකාර කරපුවම ඒකේ විපාකයක් ඇත. මෙලව කියලා එකක් ඇත. පරලෝව කියලා එකක් ඇත. අම්මා කියලා විශේෂ කෙනෙක් ඇත. දැන් අම්මා නැති වුණොත් අම්මව කවුරු හරි ඝාතනය කළොත් එහෙම දරුවෙන් ඒක අනන්තීය පාප කර්මයක්. අතරක් නැතුව අන්තරයක් නැතුව එයා නිරේ බහිනවයි ගාවට ජීවිතේ නිරේ බැස ගන්නවා කල්පයක් නිරේ තපින්න ඕන කියනවා නමුත් තමා විසින් වෙනින් ගහනු කෙනෙක් වන ඝාතනය කළාට ඒක සිද්ධ වෙන්නේ නැහැ අනන්තීය පාප කර්ණය සිද්ධ වෙන්නේ නැහැ එතකොට අම්මා කියන්නේ එහෙනම් විශේෂ කෙනෙක් අම්මා කියා විශේෂ කෙනෙක් ඇත තාත්තා කියලා විශේෂ කෙනෙක් ඇත. තේන්නද? එතකොට ඔය ආදී වශයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඔය භාග්‍යතුන් වහන්සේගේ දේශනාවල සුවිශේෂී පිළිවෙලක් තියෙනවා. වැදගත්ම කාරණේ දේශනා කරන්නේ අන්තිමේට. දැන් අපි ගත්තොත් එහෙම ඇස කන නාසය දිවකය මනස. වැදගත්ම එක අන්තිමේට. රූප වේදනා සංඥා සංකාර විඥාන වැදගත් මේක අන්තිමේට නේද? ඒ වගේ මේ සම්මා ලෞකික සම්මා දිට්ඨියේ වැදගත්ම කාරණේ භාග්‍යතුන් වහන්සේ අවසානයේට දේශනා කරනවා. තමන්ගේ විශිෂ්ට නුවණින් ලෝකේ අවබෝධ කරලා දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඇත. මොකද්ද අවසානංගය? තමාගේ විශිෂ්ට නුවණින් ලෝකේ අවබෝධ කරලා දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඇත. අන්න ඒ අදහසට කෙනෙක්ගේ හිතේ ඒ අදහස ඇති වුණොත් එයා දන්නවා එහෙනම් මේ ලෝකේ විශිෂ්ට නුවණින් අවබෝධ කරන අය ඉන්නවා කියලා. නැත්තම් හිතෙන්නේ මොකද්ද? මම තමයි ලොක්කා කියලා හිතෙන්නේ. නැත්තම් හිතෙන්නේ එහෙම. ඒකනේ සමහරලාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කිව්වත් ඒකත් සැක කරනවා. ඒ තමන්ට තමයි තැන එන්නේ. නමුත් අර අදහස තියෙනවා නම් තමන්ට තැනක් එන්නේ නැහැ. එතකොට මෙන්න මේ ලෞකික සම්මාදිට්ඨිය අවසාන අංගේවත් තියෙන කෙනා කල්පනා කරනවා එහෙනම් ලෝකයේ විශිෂ්ට නුවණින් අවබෝධ කරලා දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණවරු ඇත කියලා. එතකොට එයා කල්පනා කරනවා එහෙනම් මේ කියන බුදුරජාණන් වහන්සේ නමින් වේවා, දැන් ඒ කාලේ හිටපු මේ බ්‍රාහ්මණයෝ, ශාත්‍රියෝ, ශූද්‍රයෝ, ඒ ගෘහපතිවරු කවුරුවත් දන්නේ නැහැනේ මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලානේ. අන්න එහෙම සාමාන්‍ය වැසියට අර අදහස තියෙද්දි එයා කල්පනා කරනවා එහෙනම් මේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේත් එහෙම කෙනෙක් වෙන්න ඇති කියලා. දෙන්නද? එතන ඉඳලා තමයි ඒ එහෙම වෙන්න ඇති කියලා යම් පැහැදීමක් නේ හිතේ තියෙන්නේ. දෙන්නද? අන්න එතන ඉඳලා තමයි මේ ශාසනය තුල වැඩෙන මාර්ගය විවෘත වෙන්නේ. මොකක් එක්කද? පැහැදීමත් එක්ක, ශ්‍රද්ධාවත් එක්ක. හැබැයි මේ ශ්‍රද්ධාව අපි හැමෝටම එක එක විදිහට තියෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ශ්‍රද්ධාව අනායි මහ ඉන්ද්‍රියක් කියනවා. මේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩන්න ඕන කියනවා. එතකොට ඒක බලයක් වෙනවා කියනවා. දෙන්නද? එද නමුත් දැන් අපිට තේරෙනවනේ අපිට ශ්‍රද්ධාවක් තියෙනවා කියලානේ. අපි මෙතෙන්ට එන්නේ ඒකනේ නේ. ශ්‍රද්ධාව නැත්තම් අපි එන්නේ නැහැ. බොහෝ දිනෙකට මේ ශ්‍රද්ධාව පිළිබඳ ගැටලුවක් වෙනවා. අපිට ශ්‍රද්ධාව තියෙනවමද කියලා. නෑ, අපිට ශ්‍රද්ධාව තියෙනවා. නමුත් සමහර වෙලාවට හිතේ ඇතිවන දේවල් එක මේ බොහෝ පින්වතුන් ප්‍රශ්න කරනවා. මේක මේ කොහොමද වැඩෙන්නේ, කොහොමද ඇති වෙන්නේ, කොහොමද නැති වෙන්නේ, කොහොමද මේ ශ්‍රද්ධාව ඇති වෙච්ච කෙනාගේ හිතේ ශ්‍රද්ධාව නැති වෙනවා? ඒකට මම හොඳ උදාහරණයක් කියන්නම්. සීවලි මහරහතන් වහන්සේ උපදිද්දී අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් මහඟුසේ හිටියා කියනවා. ඉතින් දරුවා බිහි වුණා කොහොම හරි, භාග්‍යතුන් වහන්සේත් පැතුවයි පස්සේ මේ ප්‍රීතිය මුල් කරගෙන දානයක් දෙන්න ඕන වුණා අම්මා තාත්තා දෙන්නට. ඉතින් ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා, අපි මේ දවස් 7ක් දානේ දෙන්න කැමති එක දිගට භික්ෂු සංඝයාට, අපිට ඒකට අවස්ථාව හදලා දෙන්න කියලා. ඉතින් ඒ කාලේ දානේ දෙන්න බාර අරගෙන හිටියේ මුගලන් මහරහතන් වහන්සේගේ දායකෙක්. ඒ කියන්නේ විශේෂ වශයෙන්ම මුගලන් මහරහතන් වහන්සේ නිසා ධර්මයට පැමිණිච්චි පැහැදිච්චි කෙනෙක්. බලන්න ශාස්ත්‍රූන් වහන්සේගේ ඒ ගුණවත්කම කියන්නේ කියන්න තිබ්බනේ. එහෙනම් එයාට මෙහෙම කරන්න කියලා මං කිව්වා කියන්නයි කියලානේ. භාග්‍යතුන් වහන්සේ එහෙම වදාලේ නෑ. භාග්‍යතුන් වහන්සේ වදාලා මොග්ගල්ලානට එන්න කියන්න කිව්වා. මොග්ගලන් මහරහතන් වහන්සේට වඩින්න කිව්වා. වැඩිලා කිව්වා මේ ඉදිරි මා දවස් 7 ඔබගේ දායකයෙකුටයි තියෙන්නේ දානේ. ඉතින් මේ ඇත්තෝ මේ දරුවා ලැබීමේ ප්‍රීතිය වෙනුවෙන් දන් දෙන්න හිතාගෙන ඉන්නවා. පුළුවන් නම් කියලා ඉවර වෙලා මේ දවස් 7කට මේක කල් දාලා දෙන්න කිව්වා. දැන් මුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ දායක පින්වතාගාවට වැඩියම ඒ කෙනා කියනවා, දැන් මම මේකට ඔක්කොම එළවලු ඒ අදාළ ඔක්කොම ගෙනල්ලා ඉවරයි. බඩු බාහිර ආදී ගෙනල්ලා ඉවරයි. සතිය පරක්කු කරද්දි මේ ටික නරක් වෙනවා. ඔබ වහන්සේ මට කාරණා දෙකකට ඇප වෙන්න ඕන කිව්වා. මොකද්ද කාරණා දෙක? ඒ සතිය යනකම් මේ බඩුමුට්ටු කිසිම දෙයක් එළවලු මාළු ඒ කිසිම දෙයක් නරක් වෙන්න බෑ. ඒකට ඇප වෙන්න ඕන කිව්වා. මං දානේ පස්සට දෙන්නම්, පස්සට කරන්නම් කිව්වා. ඒ වගේම මගේ හිතේ දැන් සද්ධාාවක් තියෙනවනේ, පැහැදීමක් තියෙනවා මේ දානේ දෙන්න ඕන කියලා. ඒක ආරක්ෂා කරලා, ඒක නැති වෙන්න නොදී ආරක්ෂා කරලා දෙන්නත් ඔබ වහන්සේ ඇප වෙන්න ඕන කිව්වා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ වදාලා, පින්වත එකකට නම් මං ඇප වෙන්නම් කිව්වා. ඒ මුගලන් මහරහතන් වහන්සේ තමයි මේ ශාසනේ ඉර්ධිමතුන්ගෙන් අග්‍රතැම්පත් කෙනා, අග්‍ර ශ්‍රාවකයා. එකකට ඇප වෙන්නම් කිව්වා. මොකද්ද? බඩුමුට්ටු ටික නරක් වෙන්නේ නැතුව තියාගන්න මං ඇප වෙන්නම් කිව්වා. හැබැයි දෙවනි කාරණේ මට ඇප වෙන්න බෑ කිව්වා. මොකද්ද? ඕ තමන්ගේ හිතේ තියෙන පැහැදීම නැති නොවී තියන්න මට ඇප වෙන්න. එහෙනම් ඒකෙන් හොඳට තේරෙනවා මේ හට ගන්නවා, මේ නැති වෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ශ්‍රද්ධාව තියාගන්න කියනවා. මේ ආකාර දෙකක් තියෙනවා මේකේ. අමූලිකා ශ්‍රද්ධාව, ආකාරවති ශ්‍රද්ධාව. අමූලිකා ශ්‍රද්ධාව කියන්නේ ඉලිප්පෙන ශ්‍රද්ධාව. මුල් නෑ, අමූලික මුල් ඇදලා නෑ ඒක. එතකොට මුල් ඇදපු නැති එක මේ ඇති වෙනවා. මේ අඬ අඬා වණ අහනවා, ඊළඟ සැරේ වණ වෙනා යනවා. එහෙමයි මුල් ඇදලා නැති එක. මුල් ඇද්දයි පස්සේ ඒක සෙලවෙන්නේ නෑ කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ඒසිකා ස්තම්භයක් වගේ. ඒ කියන්නේ රජ මේ බලකොටු වල පොළොව යටට හාරලා හිටවන ගල් කණුවක් වගේ. ඒ ගල් කණුව කිසිම හුලඟක් හැමුවට මේ හෙලවෙන්නේ නැහැ. ආන් ඒ වගේ තියෙනවා කියන මුල් ඇදපු ශ්‍රද්ධාව. ඒකට කියනවා ආකාරවතී ශ්‍රද්ධාව. ආකාරවතී ශ්‍රද්ධාව කියන්නේ මේ ආකාරයි කියලා දැනගෙන ඇතිවෙන ශ්‍රද්ධාව. හැබැයි අපි මේ ශ්‍රද්ධාව ශ්‍රද්ධාව කියලා කියවට මේක භාග්‍යතුන් වහන්සේ වදාළ දෙයක්. දෙන්නද? ඉතින් මේ යුගයේ මට මේ මෙහාට ආවයි පස්සේ මේ ශ්‍රද්ධාව ගැන ගොඩාක් ප්‍රශ්න අහුවා සමහර පින්වතුන්. ඉතින් ඒ හින්දා මම මේ ශ්‍රද්ධාවයේ පමණ ගැන, ශ්‍රද්ධාව කියන්නේ මේ කොතෙන්දි දකින්න ඕන දෙයක්ද, මනාකොට ඒක පිහිටන්නේ කොයි මොහොතේද කියන එක ගැන පැහැදිලි කිරීමක් ඇති කරන දේශනාවක් තමයි අද තෝරගත්තේ. මේ දේශනාව ඔබ අහලා තියෙන්නත් පුළුවන් සමහර වෙලාවට. මේ දේශනාවේ නම චූල හත්තිපදූපම සූත්‍රය. මොකද්ද? චූල හත්තිපදූපම සූත්‍රය. ඇතාගේ පියවර ගැන උපමා කරලා, ඇත් පියවර උපමා කරගෙන වදාළ කුඩා දෙසුම. එතකොට මහා හත්තිපදූපම සූත්‍රය කියලා මෙතනින් එහාට තව සූත්‍රයක් තියෙනවා. ඇත් පියවර උපමා කොට වදාළ කුඩා දෙසුම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ, මේක තියෙන්නේ මජ්ක්‍ධිම නිකාය එක කියන පොත් වහන්සේ තුල, ඕපම්ප වර්ගේ, ඒ කියන්නේ උපමාශ්‍රයෙන් වදාළ දෙසුම් තියෙන තැන. දැන් මේක තියෙන උපමාවක්. උපමාවත් එක්ක ලොකු කතන්දරයක් තියෙනවා. නමුත් අපිට උපමාවෙන් ඒ කතන්දරයෙන් ගොඩාක් ධර්ම කාරණා ඉස්මතු වෙනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ උපමාවෙන් කියන්න හදපු දේ පණිවිඩේ අපි ගන්න ඕන. ඒක තමයි මේ දේශනාවේ මූලික හරය. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ ජේතවනේ අනේ පිරිසිටුමාගේ ආරාමේ. ජානුසෝනි කියන බ්‍රාහ්මණයා, ඒ කාලේ හිටපු බලවතෙක් බමුණේ, මේ බ්‍රාහ්මණයා සුදු වෙළඹුන්දා යොදපු අස්සකරත් එක සම්පූර්ණ මුළු අස්සකරත්තෙම සුදෙන් සරසලා, එතකොට වෙළඹුන් දෙන්නත් සුදුයි, අස්සකරත්තෙත් සම්පූර්ණයෙන්ම සුදු පාටින් සරසලා මේ සැවැත් නුවර දේවාලවල් ගානේ, ඔය පුණ්‍ය භූමි ගානේ ඇවිද ඇවිද යනවා. දැන් අපේ කට්ටියත් වන්දනාවේ යනවා කියලා යන්නේ අර පොල් මලක් එහෙම ගහගෙන. ආන් ඒ වගේ මෙයා සුදු පාටින් තමන්ගේ අසකරත් සරසගෙන මෙයා තැන තැන ඇවිදිනවා. යද්දී ජානුස්සෝනි බ්‍රාහ්මණයාට දකින්න ලැබුණා පිලෝතික කියන බ්‍රාහ්මණයා මේ ඈතදිම්ම එනවා. එතකොට මෙයා අසකරත් නවත්තලා ඉවරලා අහනවා, පින්වත් කච්ච වච්ච ගොත්ත, ඒ කියන්නේ එයාගේ බ්‍රාහ්මණ නාමේ, ඒක සර්නේම් එක පිලෝතිකගේ, අහනවා නුඹ මේ මහා දවල් මේ අව්වේ කොහෙ ගිහිල්ලා එන ගමන්ද කියලා ඇහුවා. එතකොට මේ පිලෝතික බ්‍රාහ්මණයා දේශනා කරනවා, කියනවා මේ මම මේ ශ්‍රමණ බවත් ගෞතමයන්න මුණ ගැහිලා උන්වහන්සේ ළඟ ඉඳලා එන ගමන් කීවා. එතකොට ජානුස්සෝනි බ්‍රාහ්මණයා අහනවා, පින්වත, ඔය ශ්‍රමණ ගම බවත් ගෞතමයන්ගේ ප්‍රඥාව කොයි වගේ එකක්ද? එයාගේ දැනුමුතුකම කොයි වගේද? එයා පණ්ඩිතයෙක් කියලාද ඔබ හිතන්නේ කියලා ඇහුවා. දැන් බුදුරජාණන් වහන්සේ ගාව ඉඳලා එනවා කියපුවම දැන් එතකොට හොඳට තේරෙනවා මේ ජානුස්සෝනි කියන කෙනා කවදාකවත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච කෙනෙක් නෙමෙයි. අහනවා මේ ඔය ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ නුවණැති කෙනෙක්ද? පණ්ඩිත කෙනෙක්ද? වියක්ත කෙනෙක්ද කියලා අහන්නේ, මේ ගොඩාක් දැනුම තියෙන කෙනෙක්ද කියලා ඇහුවා. කවුද ඇහුවේ? ජානුස්සෝනි බ්‍රාහ්මණයා. එතකොට මේ පිලෝතික උත්තර දෙනවා, පිලෝතික බ්‍රාහ්මණයා මම කවුද කියලා අහනවා ප්‍රමණ බවත් ගෞතමයන්ගේ ප්‍රඥාව ගැන දැනගන්න. මම කවුද කියලා අහනවා ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ වියක්ත බවද ගැන දැනගන්න. මම කවුද කියලා අහනවා ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ මේ නුවණ ගැන දැනගන්න. එහෙම දැනගන්නවා නම් එයා ඒකාන්තයෙන්ම තවත් බුදු කෙනෙක්ම වෙන්න ඕන කියනවා. දැන් කවුද කියන්නේ? පිලෝතික බ්‍රාහ්මණයා. එතකොට හොඳට තේරෙනවා, එහෙනම් පිලෝතිකට භාග්‍යතුන් වහන්සේ ගැන අවබෝධයක් තියෙනවා, ජානුස්සෝනි බ්‍රාහ්මණයට නැහැ. එතකොට මෙයා කියනවා, හප්පා, ඔයා මේ හරියට වර්ණනා කරනවානේ ශ්‍රමණ බවත් ගෞතමයන්. අපේ අයත් එහෙම කියනවා නේද? ඔච්චර මොකද කියලා? මේ හරියට ප්‍රශංසා කරනවානේ ශ්‍රමණ බවත් ගෞතමයන්ට කියනවා. එතකොට අර ආයස්සරයක් කියනවා, මම කවුද කියලා අහනවා මේ ශ්‍රමණ බවත් ගෞතමයන්ව පසසන්ට. මම කවුද කියලා අහනවා ශ්‍රමණ බවත් ගෞතමයන්ට ගේ ගුණ කියන්න. දෙවියන් අතර දෙවි කෙනෙක් කියනවා, මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ උත්තමයෙක් කියනවා. ඉතින් මං කවුද කියලා අහනවා මේ ප්‍රශංසා කරන්න. එහෙම මට ප්‍රශංසා කරන්න පුළුවන් කම නැහැ කියනවා. එතකොට ජානුස්සෝනි අහනවා, පින්වත මොකක් දැකලාද ඔච්චර පැහැදුනේ කියලා. ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ අහවල් කාරණේ දැකලාද, මොකක් දැනගෙන දැකගෙනද ඔච්චර පැහැදුනේ කියලා දැන් පිලෝතික බ්‍රාහ්මණය මහා ඉහලින් වර්ණනා කරනවනේ. එතකොට පිලෝතික බ්‍රාහ්මණය දේශනා කරනවා, මේ කියනවා, පින්වත මේ ඇත්තු අල්ලන්න දක්ෂ කෙනෙක් ඉන්නවා. කවුරුව මොකෝ අල්ලන්නද? ඇත්තු අල්ලන්න දක්ෂ කෙනෙක් ඉන්නවා. ඇත්තු ගැන දන්න කෙනෙක් ඉන්නවා. මේ කෙනා කැලේකට ඇතුල් වුණයි පස්සේ දකිනවා මේ ඇත් පියවරක් අලියෙකුගේ පහසටහනක් දිගත් ගොඩාක් වැඩි, පළලත් ගොඩක් වැඩි. පහසටහනේ දිගත් වැඩි, පළලත් වැඩි, චූටි එකක් නෙමෙයි. එතකොට මේ ඇත්තු ගැන දන්න කෙනා නිශ්චයකට එනවා කියනවා, අදහසකට එනවා කියනවා, මේ කණන් මේ පාසටහන අයිති ඇතානම් මහා ඇතෙක්ය කියලා. තේන්නද? දැන් ඕගොල්ලන්ටත් මොකක් කර පීවරක් දැක්කොත් එහෙම සතිකුගේ ලොකෝ එකෙක් කියනවනේ නේද? ආන් ඒ වගේ මේ සටහන නම් මේ ඇතානම් මහා ඇතෙක් කියලා කියනවා අර පාසටහන දෙකලා. මමත් ඒ වගේ මේ පාසටහන් හතරක් දැක්කා කියනවා ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ. මොකක්ද ඒ පාසටහන් හතර? පළවෙනි පාසටහන තමයි මම දැක්ක පළවෙනි කාරණේ තමයි කියනවා, මේ බොහෝ මේ ලෝකේ ඉන්නවා කියනවා තමන්ගේම ප්‍රඥාවෙන් අනුන්ගේ දෘෂ්ටි විඳින, ඒ කියන්නේ තර්ක කරන්න සමත් වෙච්චි ශක්ත්‍රීය පඬිතවරු. ඒගොල්ලෝ හරියට කොයි වගේද වාද කරනවා කියන්නේ දක්ෂ දුනුවායෝ මේ ඊතලෙන් විදිනෝ වගේ කියනවා. ඒ තරම් සැරට වාද කරනවා කියනවා. මේ ශක්ත්‍රීය පඬිතවරු අට අහන්න ලැබෙනවා, මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ අහවල් ගමට හෝ නියන් ගමට හෝ ඔන්න වැඩම කරලා ඉන්නවා කියලා. මේ දක්ෂ දුනුවායෝ වගේ වචනයෙන් විවිධ වාද කරන, තර්ක කරන මේ ශක්ත්‍රීය පඬිතවරු එක්කව වෙනවා කියනවා. එක්කව වෙලා අපි කතා වෙනවා කියනවා, අපි යමු ශ්‍රමණ බවත් ගෞතමයන්ව මුණ ගැහෙන්න. ගිහිල්ලා මේ ප්‍රශ්නේ අහමු. එතකොට එයා මෙහෙම උත්තර දේවි. එතකොට අපි මෙහෙම කියමු. එතකොට අපිට වාදේ පටන් ගන්න පුළුවන් කියලා පැලෑන ගහනවා කියනවා. ප්ලෑන් එක ගහනවා. තේන්නද? එතකොට ඔන්න මේ විදිහට වාද කරමු, මේ විදිහට විසඳාවි. එතකොට මේ විදිහට අපි කියමු, මෙහෙම විචාරුවොත් මෙහෙම කියමු කියා මේගොල්ලෝ කලින්ම ලෑස්ති වෙලා ඔන්න භාග්‍යතුන් වහන්සේ ගාවට යනවා. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේත් එක්ක කතා කරලා සතුටු සාමිච්චේ දිලෙවෙලා මේගොල්ලන්ගේ මේ කතාව පටන් ගන්නවා. මේ කතාව පටන් ගත්තයි පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්න පටන් ගන්න. ඒ ධර්මය ඇහුවයි පස්සේ මේගොල්ලන්ට අර අහන්න ආපු වාදෙට ආයි කටහරින්න උත්තරයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ කියපු දේ සරණ යනවා මිසක් පිළිගන්නවා මිසක් ඒකට ආයි වචනයක් වෙනින් එකක් කියන්න ඉතුරු වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මේගොල්ලෝ ඔක්කොම ශ්‍රමණ බවත් ගෞතමයන්ගේ, ඒ කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. ඔන්න ඔහොම වෙනවා දැකලා තමයි කියනවා මම පැහැදුනේ. තේන්නද? ඊගාවට දේශනා කරනවා මේ ලෝකෙ ඉන්නවා කියනවා ඒ වගේම බොහොම දක්ෂ, දැන් කලින් කිව්වේ ක්ෂත්‍රිය පඬිවරු, ඊගාවට දේශනා කරන බ්‍රාහ්මණ පඬිවරු ඉන්නවා කියනවා. ඒගොල්ලන්ටත් අහන්න ලැබෙනවා කියනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අහවල් තැනට වැඩියා කියලා. ඒගොල්ලෝ තර විදිහට පහදින් මේ හිතනවා කියනවා වාද කරන්න. ඒගොල්ලොත් ගිහිල්ලා කතා කරයි පස්සේ සතුටු උනායි, මේ සතුටු සාමිච්චිය දුනායි පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේත් එක්ක ආගිය තොරතුරු කතා කරයි පස්සේ බුදුරජාණන් වහන්සේට ධර්මයේ කියලා දෙනවා කියන්නේ. අහන්න ගිය කිසිම ප්‍රශ්නයක් ඒගොල්ලෝ අහන්නෙත් නෑ කියනවා. ඉතින් කොහෙන් වාද කරන්නද කියලා අහනවා. කුද්දස්ස වාදං ආරෝපෙස්සන්ති, කොහේ වාද කරන්නද කියලා අහනවා. ප්‍රශ්නයක්වත් මේගොල්ලන්ට අහන්න ඉතුරු වෙන්නේ නැහැ. අන්න එතකොට මොකද වෙන්නේ? මේගොල්ලෝ කොහොම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙනවා කියනවා. ඇයි? ඒකනේ ඉස්සර නිගණ්ඨනාත පුත්‍ර කිව්වේ ඔය ශ්‍රමණ ගෞතමයන් ගාවට පැත්ත පළහාත යන්න එපා කියලා. ආවර්තනී කියලා මායාවක් තියෙනවා කියනවා. ඒ මායාවෙන් කරුකූල ගන්නවා කියනවා අනුන්ගේ ශ්‍රාවකයෝ තමන්ගේ පැත්තට. තේරුණාද? එතකොට අර උපාලි ගෘහපතිව යවනවනේ වාදෙට. එයා තමයි හිටපු සුපිරිම ශ්‍රාවකයා. කාගේද? නිගණ්ඨනාත පුත්තගේ. මේ කැරකිල යනවා කියනවා. ඇවිල් භාග්‍යතුන් වහන්සේ ගාවට ගියයි පස්සේ කර්කෝල මායාවකින් ගන්න කියනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ මායාව පෙන්වන කෙනෙක් නෙමෙයි. සත්‍යයට කැමති මිනිස්සු, දෙව් මිනිසුන් මේ සත්‍යය කරා යනවා. එච්චරයි. එතකොට ඔන්න ක්ෂත්‍රිය පඬිවරුන්ට, බ්‍රාහ්මණ පඬිවරුන්ට වෙනදී. ඊගාවට මේ පිලෝතික දේශනා කියනවා ජානුසෝනිට. මම දැකලා තියෙනවා කියන ඔය වගේම හොඳට වාද කරන්න දක්ෂ, තර්ක කරන්න දක්ෂ ගෘහපති පඬිවරු. මේගොල්ලෝ තර විදිහටම එකතු වෙලා ඉවරෙලා යනවා කියනවා වාද කරන්න හිතාගෙන. වාදයක් නම් කෙරෙන්නේ නෑ කියනවා. ඒගොල්ලොත් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ ගම් වෙනවා කියනවා. ඒ වගේම දැන් ඔය තමයි තුන්වෙනි පියවර. ඇත් පියවර හතරක් දැකලා මේ පැහැදුනා කීවනේ. ඔය තුන් කාරණේ. හතරවෙනි කාරණේ දේශනා කරනවා. ඒ වගේම මම දැකලා තියෙනවා කියනවා ශ්‍රමණ පඬිවරු. එතකොට ක්ෂත්‍රිය කිව්වත්, බ්‍රාහ්මණ කිව්වත්, ගෘහපති කිව්වත් ඒ ඔක්කොම ගිහි ජීවිතේ ගත කරන අය. ශ්‍රමණ කියපුවම මේ සිවුරු පුරෝගෙනම නෙමෙයි, ගිහි ජීවිතේ අතහැරලා විමුක්තියක් හොයන හැමෝටම කියනවා කවුරු කියලාද? ශ්‍රමණ කියලා. ඒ කාලේ හිටියනේ වා මේ දෘෂ්ටි 60ක් තිබුණා කියනවනේ. එතකොට ඒ කවුරුන් හෝ පිරිසක් මේ බුදුරජාණන් වහන්සේ අහවල් ගමට, නියන් ගමට වැඩියා කියලා දැනගත්තම යනවා කියනවා. වාද මේ විදිහට වාද කරමුයි කියලා කතා වෙනවා කියනවා. කතා විලා මුණ ගැහෙන්න ගිහිල්ලා ආගිය තොරතුරු කතා කරලා සතුටු වෙන කරුණු කතා කරලා ඉවරල භාග්‍යතුන් වහන්සේ ධර්මයේ කිව්වයි පස්සේ ආයේ ප්‍රශ්නයක් අහන්නේ නැහැ. ඒ වගේම ආයේ වාදයක් ඉතුරු වෙන්නේ නැහැ. මේගොල්ලෝ දැන් ශ්‍රමණවරුනේ. එතකොට මේගොල්ලෝ කියනවා දැන් අරගොල්ලෝ ශ්‍රාවක භාවයට පත් වුණා. මේ පැවිදි අය කියනවා අනේ අපිවත් ඔබ වහන්සේ ළඟ පැවිදි කරගන්න කියලා. පැවිදි කර භාග්‍යතුන් වහන්සේ පැවිදි කරනවා කියනවා. පැවිදි වුණයි පස්සේ මේගොල්ලෝ කියනවා අනේ අපි වෙනසිලයි හිටියේ වෙනසෙන්නයි ගියේ. අනේ අපි විනාශ වෙන්නයි ගියේ. අපි අරහත්ත්වයට පත් නොවීම අරහත්තුණා කියලා හිතාගෙන හිටියා කියනවා. අශ්‍රමණව ඉඳගෙනම ශ්‍රමණයන් හැටියට අපි ඉස්සර පෙනී හිටියා කියනවා. එහෙම ඉඳගෙන ඉවරලා මෙතන තියෙනවා හරි ලස්සන්ට මේ මයන්හි පුබ්බේ අපි කලින් අස්සමනාව සමානා සමනම්මාති පටිජානිම්මා. අස්සමනාව සමානා අශ්‍රමණව ඉඳගෙන ශ්‍රමණයෝ කියලා හිතාගෙන හිටියා කියනවා. අබ්‍රාහ්මනාව සමානා බ්‍රාහ්මනම්මාති පටිජානිම්මා. අබ්‍රාහ්මනව ඉඳගෙන බමුණෝ කියලා හිතාගෙන හිටියා කියනවා. අනරහන්තෝ සමානා අරහන්තෝ මාති පටිජානිම්මා. රහත් නොවි ඉඳගෙන අපි රහත් වෙලා හිටියා කියලා හිතාගෙන හිටියා කියනවා. ඉදානිකෝ මා සමනා. අනේ අපි දැනුයි ශ්‍රමණේ උනේ. ඉදානිකෝ මා බ්‍රාහ්මනා. අනේ අපි දැනුයි බමුණෝ උනේ. ඉදානිකෝ මා අරහන්තෝති. අනේ අපි දැනුයි රහත්ුනේ කියලා කියනවා. කවුද අර අන්‍යාගමික ශ්‍රමණයෝ ඇවිල්ලා මේකේ පැවිදි වෙලා ඉවරලා දැන් මෙහෙම කියනවා. එතකොට බලන් ඉන්න කෙනේ පහදිනව නේද? කවුරු කෙනද පහදින්නේ? බුදුරජාණන් වහන්සේ කෙන. ඔන්න ඔය කාරණා හතර දැකලා කියනවා මම මේ ශ්‍රමණ බවත් ගෞතමයන් ගැන පැහැතුණි. එතකොට මොකද උනේ? මේ ජානුසෝනි බ්‍රාහ්මණයා මෙච්චර වෙලා අස්ස කරත්තේ උඩ හිටියේ කියනවා. මේ ජානුසෝනි බ්‍රාහ්මණයා අස්ස කරත්තෙන් බැස්සා කියනවා. බැහැලා සවැත් නුවර යම් පැත්තකද ඒ පැත්තට හැරිලා තමන්ගේ උතුරු සළුව බිම එලලා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියලා තුන් සැරයක් වැඳලා කියනවා. දැන් මේ කවුද? බණ අහපු කෙනෙක්ද? නෑ. මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක්ව පාරිදි මුණ ගෙහිච්ච වෙනින් සාමාන්‍ය බමුණෙක්. නමෝ තස්සාර භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා තුන් සැරයක් පාරේ ඉඳන් වැඳ කියනවා. වැඳලා පිළෝතිකට කීවා කියනවා. පිළෝතිකේ අපිටත් ඔය ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මුණ ගැහෙනවා නම් මටත් මුණ ගැහෙනවා නම් කතා කරන්න ලැබෙනවා නම් කොයිතරම් හොඳද කියලා හිතාගෙන සවැත් නුවර ජේතවනාරාමෙට මෙයා යන්න පිටත් වුණා. පිටත් වෙලා ජේතවනාරාමෙට ගිහිල්ලා ජානුසූනි බ්‍රාහ්මණයා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා පැත්තකින් ඉඳගත්තා. දැන් මෙයාට පැහැදීමක් තියෙනව මොකක් ගැනද? බුදුරජාණන් වහන්සේ ගැන. මේ පැත්තකින් ඉඳගෙන අර පිළූතික බ්‍රාහ්මණයත් එක්ක යම්තා කතාවක් ඇති වුණාද ඒ ඔක්කොම කීවා කියනවා. කාටද කිව්වේ? බුදුරජාණන් වහන්සේට. එහෙම කියපුවාම දැන් පිළූතික බ්‍රාහ්මණයා මොකද කිව්වේ? ගෙහෙල් කොහේ ඉඳලද එන්නේ කියලා අහපුවම මේ භාග්‍යතුන් වහන්සේ ගාව ඉඳලා ආවේ කීවා. ඊගාවට එයාගේ භාග්‍යතුන් වහන්සේගේ ඥානෙ කොහොමද කියලා ඇහුවා. කවුද? ජානුස්සෝනි. එතකොට කීවා මං කවුද ඒ ඥානය ගැන කතා කරන්න, මං කවුද වියක් බව ගැන කතා කරන්න ආදී වශයෙන් කියපුවම හරියට වර්ණනා ගන්නවා නෑ කියලා කීවා. කවුද? ජානුස්සෝනි. ඊට පස්සේ පිලෝතිකගෙන් ඇහුවා මොනවා දැකලාද පැහැදුනේ කියලා. පිලෝතික කීවා හරියට ඇත්තුගෙන දන්න කෙනෙන් කැලේට ගියාම ලොකු ඇත් පියවරක් දැක්කම මේ කනන් ලොකු ඇතෙක් කියලා දැනගන්නවා වගේ මමත් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පියවර හතරක් දැක්කා කීවා. මහා ඇතෙක් හඳුන ගන්නවා වගේ තේන්නද? ඒ පියවර හතර ගැන තමයි අර කලින් කීවේ. එතකොට මොකද උනේ? ජානුසෝනිගේ හිත පැහැදිලා පාරෙම වැඳ වැටිලා දැන් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිලා වෙච්චි ටික කීවා. තේන්නද? ඉතින් එතේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ජානුසෝනි බ්‍රාහ්මණයාට, බ්‍රාහ්මණයේ උපමනකින් ඔය ඇත් පියවරේ උපමාව සම්පූර්ණ නෑ කියනවා. මොකද්ද වදාලේ? බ්‍රාහ්මණයේ ඔය කියපු කාරණා හතරින් විතරක් ඔය ඇත්තුන්ගේ පයි පියවර ගැන කියන උපමාව සම්පූර්ණ නෑ කියලා වදාලා. මනාකොට කියනවා නම් ඕ කොහොම නෙමෙයි කියන්න දෙන්නේ කියනවා. එතකොට ජානුසෝනි අහනවා ගෞතමයන් වහන්සේ, එහෙමනම් මනාකොට මේ ඇත් පියවර උපමාව ගැන කියනවා නම් කොහොමද කියන්න තියෙන්නේ මට දේශනා කරන්න කියලා. භාග්‍යතුන් වහන්සේ අද වදාලා, එහෙනම් තං සුනාහි සාදුකම් මනසිකරෝහි, එහෙනම් හොඳට අහගන්න කියලා. නුවණින් හොඳට විමසන්න කියලා. දැන් කලින් අත් උපමා ඇත් පියවර ගැන උපමාව කීවේ කවුද? පිලෝතික. දැන් මේක සම්පූර්ණ වශයෙන් දේශනා කරන කවුද? බුදුරජාණන් වහන්සේ. එහෙනම් ඔබටත් තියෙන්නේ මනාකොට අහගන්න, නුවණින් මෙවසන්න. මෙහෙම කියපුවාම ජානුසෝනි බ්‍රාහ්මණය කිව්වා, හොඳයි ස්වාමීනි, මං මනාකොට අහන්න, නුවණින් විමසන්නම් කියලා. බ්‍රාහ්මණය ඔන්න දැන් තමයි පින්වන්නේ උපමාව කියන්නේ. දැන් මේ දේශනාවේ නම මොකද්ද? චූල හත්තිපදෝපම සූත්‍රය. ඇත් පියවර ගැන තියෙන ඇත් පියවර උපමා කොට වදාළ දෙසුම. දැන් එතකොට මේ උපමාවෙන් පස්සේ තව ගොඩාක් කතන්දර තියෙනවා. නමුත් අපිට වඩාත් වැදගත් වෙන්නේ මේ උපමාවයි උපමේයයි ගලපා බැලීම. ඔන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, බ්‍රාහ්මණය ඇත්තු ඉන්න වනේ වාසය කරන, ඇත්තු ඉන්න වනේ වාසය කරන කෙනෙක් මිනිස්සෙක්. එතකොට ඇත්තු ඉන්න වනේ වාසය කරන මිනිස්සෙක් ඇත්තු ගැන දන්නවද නැද්ද? දන්නවා. මෙයා වනේට ඇතුල් වුණාම දකින්නවා කියනවා දිගිනු දික්කු, දික්කටටත් දික්කුච්චි, පළලිනුත් පුළුල්ලු, පළල්ලතටත් තවත් පළල් වෙච්චි මහත් ඇත්පියවරක් දකින්නවා කියනවා. දික්කටට ඒ කියන්නේ සෑහෙන දිගයි පළලයි සාමාන්‍ය ප්‍රමාණයට වැඩි ඇතෙකුගේ පියවර සටහන පොළවේ තියෙනවා දකින්නවා කියනවා. දැක්කම දක්ෂ වූ නාගවන්නිකෙක්, නාගවන්නිකයා කියන්නේ පින්වත්නි නාග කියනවා ඇතාට, නාගවන්නිකයා කියනවා මේ ඇත්තු අල්ලන කෙනාට. තේන්නද? ඒ කාලේ ඇත්තුන්ගින්නේ වැඩගත්තේ. එතකොට රජ්ජුරුවන්ට හොඳ දල්ල තියෙන ඇතෙක්ව ගිහිල්ලා අල්ලලා ගෙනිහිල්ලා දුන්නොත් එහෙම රජ්ජුරුවන්ගෙන් ගොඩාක් සැලකිලි හම්බෙනවා. එතකොට මෙයාගේ රස්සාව තමයි ඇත්තු අල්ලන එක. එතකොට ඇත්තු අල්ලන මනුස්සය ඇත්තු ගැන නොදනිදීද? ඇත්තු ගැන හොඳට දන්නවා. දැන් මේ ඇත්තු අල්ලන කෙනා ඇත්තු අනේම වාසය කරන මනුස්සයා දැක්කා මේ දිග පළල වැඩි ලොකු ඇත් පියවර සටහනක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ ජානුසෝනි බ්‍රාහ්මණයට, බ්‍රාහ්මණිය මෙපමණකින් මේ ඇත්තු ගැන දන්න මනුස්සයා මහා ඇතෙක් කියන අදහසට එන්නේ නැහැ කියනවා. නිෂ්ඨාවට එන්නේ නැහැ කියනවා. මෙතන තියෙන වචනේ පිංගත්නේ ඔන්න හොඳට අහගන්න. නේවතාව නිට්ටං ගච්ඡanti. ඔහු සම්පූර්ණ වශයෙන් නේවතාව න තාව නිට්ටං ගච්ඡanti. මේ කාරණේ ගැන සම්පූර්ණයෙන්ම නිෂ්ඨාවකට බැමිනෙන්නේ නැහැ කියනවා. මොකද හේතුව එපමණකින් නිෂ්ඨාවට පැමිණෙන්නේ නොවේ. කවර හේයිද යත්? හේතුව මොකද? බමුණ මේ මේ කැලේ ඉන්නවා කියනෝ මේ විදිහේ ලොකු ඇත්පියවර සටහන තියෙන වාමනිකා කියන මිටි වූ ඇතින්නේ ජාතියක්. තේන්නද? දැන් ඇත්තුවල්ලන්න දක්ෂ මිනිස්සයා කැලේට ගියාම ලොකු ඇත්පියවර සටහනක් දැක්කා. දැක්ක පමණින් මේ මිනිස්සයා ඒකාන්තයෙන්ම ලොකු ඇතෙක් ගෙවෙන්නේ නැති කියලා නිෂ්ඨාවකට යන්නේ නැහැ. මොකද මෙයාට හිතේ ඇති වෙන අදහසක් මේ විදිහේ ලොකු පියවර සටහන තියෙන වාමනිකා කියලා ඇතින්නියොත් ඉන්නවා. එතකොට ඇතින්නියන්ගෙන් මෙයාට වැඩක් වෙන්නේ නැහැ. දැන් මේ කියන එක තේරෙනව නේද? ඔව්. එතකොට පීවර දැක්කට මෙයා ඒක සම්පූර්ණයෙන් විශ්වාස කරන්නේ ඇතිග්ගි කියලා. මොකද මෙයාට අදහසක් ඇති වෙනවා මේ වාමනිකා කියන ඇතින්නියන්ටත් මේ සයිස් කකුල් තියෙනවනේ. එහෙන් කෙනෙක්ගේ පීවරක්ද දන්නේ නැහැ. සම්පූර්ණ නිෂ්ඨාවට එන්නේ නැහැ. මෙයා මොකද කරන්නේ? මේ පීවර දිගේ තව තව ඇතුළට යනවා කියනවා. දැන් ඇතාව හොයාගන්න එපානේ. එතකොට දැන් මෙයාට ඇතාව අල්ලගත්තොත් තමයි මෙයාට ප්‍රයෝජනයක් වාසියක් තියෙන්නේ. එතකොට මෙයා සැකේ ඇති වුණාට ඒක අතහැරලා වෙනින් පැත්තක යන්නේ නැහැ. ඇත්පියවර දිගේ යනවා. හැබැයි ඒකාන්තයෙන්ම ඇතෙක් කියන අදහසත් නැහැ. ඒකාන්තයෙන් ඇතෙක් කියන අදහස මෙයාට නැහැ. ඔන්න මෙයා ඇත්පියවර දිගේ තව තව ඇතුළට යනවා කියනවා. මෙයා ඒ ඇත්පියවර දිගේ තව තව ඇතුළට යද්දී මෙයාට දකින්න ලැබෙනවා කියනවා මහා ගස්වල ගොඩක් ඉහළින් ඇතා පිට අතුල්ලපු දැන්. තේන්නද? එතකොට මෙයාට තේරෙනවා කියනවා සාමාන්‍යයෙන් කුරු ඇතෙක් නම් මේ ඇතා ගැන දක්සයිනේ මෙයා ඇත්තු ගැන. කුරු ඇත්තු පිට ඇතිල්ලුවොත් එහෙමනම් මේ මට්ටමේ මෙන්න මේ සාමාන්‍ය වඩි අටක විතර උසින් තමයි මේ මාක් එක තියෙන්නේ. නමුත් මහා ඇතෙක් පිට ඇතිල්ලුවා නම් ඊට වැඩිය ගොඩාක් උඩින් තමයි තියෙන්නේ. ගොඩාක් උඩින් ගස්වල පිට අතුල්ලපු තැනක් තැන් මෙයාට දකින්න ලැබෙනවා කියනවා. දකින්නට ලැබුණම ඇත්තු ගැන දක්ෂ කෙනා ඒකාන්තයෙන් නිෂ්ඨාවකට එන්නේ නැහැ කියනවා. මේනම් ලොකු ඇතෙක් කියලා. ඒත් නිෂ්ඨාවකට එන්නේ නැහැ කියනවා. හේතුව තමා කියනවා කවර හේින්ද යත් තං කිස්ස හේතු. බ්‍රාහ්මණය මේ කැලේ ඉන්නවා කියනවා උච්චා කාලාරිකා කියලා උස ඇතින්නියු ජාතියක්. තේන්නද? උච්චා කාලාරිකා කියලා උස ඇතින්නියෝ ජාතියක් ඉන්නවා කියනවා. එතකොට මෙයාට හිතෙනවා කියනවා කියන්න බෑනේ. ඒ ජාතියකෙක් පිට අතුල්ලලා ගියාද? දන්නේ නෑ. එතකොට මෙයා සම්පූර්ණයෙන් විශ්වාස කරන්නේ නෑ ලොකු ඇතෙක් කියලා. අර ජාතියේ ඇතින්නියක් වෙන්නත් බැරි නෑ කියලා හිතාගෙන හැරිලා යනවාද? නෑ. තව දුරටත් අර ඇත්පියවර දිගේ පිට අතුල්ල අතුල්ල ගිය මාක් ටික දිගේ ගස් දිහා බල බල මෙයා ඇතාව හොයාගෙන ටික ටික කැලේ ඇතුළට යනවා. මෙහෙම ඉස්සරහට යද්දී මෙයාට දකින්න ලැබෙනවා කියනවා ඇත්පියවරක් තියෙනවා. පිටා තුල්ල පුතනුත් තියෙනවා මහා දලවලින් ගස් සිදුරු කරපු තැනුත් තියෙනවා. උස හොඬෙන් උසට අතු කඩපු තැනුත් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා දැන් ඇත් පියවර තියෙනවත් දකින්නවා, උසට පිට අතුල්ලපු තැන් තියෙනවත් දකින්නවා, මහා දලවලින් ගස් සිදුරු කරලා අතු කඩපු තැන් තියෙනවත් දකින්නවා. මෙයා ඒත් නිෂ්ඨාවකට එන්නේ නැහැ කියන. මේ මහා ඇතෙක්මය කියලා නිෂ්ඨාවකට එන්නේ නැහැ කියනවා. හේතුව තමා කියනවා උච්චා කණේරුකා කියලා ඇතින්නියෝ ජාතියක් ඉන්නවා කියනවා. ඒගොල්ලෝ මේ ගස්වල පොතු ගැලෙව්වද දන්නේ නැහැ කියලා, ගස්වල අතු කැඩුවද දන්නේ නැහැ කියලා හිතනවා කියනවා. එතකොට මුලින්ම කීවා මුලින්ම නිෂ්ඨාවකට ආවේ නැහැ වාමනිකා කියලා මිටි ඇතින්නියෝ ජාතියක් ඉන්නවා කියලා, උන්ගෙත් කකුල් ලුකුයි කියලා. දෙවනියට නිෂ්ඨාවකට ආවේ නැහැ උච්චා කාලාරිකා කියලා ඇතින්නියෝ ජාතියක් ඉන්නවා, උනුත් උසයි කියලා. තුන්වෙනියට මේ නිෂ්ඨාවකට ආවේ නැහැ උච්චා කණේරුකා කියලා ඇතින්නියෝ ජාතියක් තියෙනවා, මේ ඒගොල්ලන්ගේ මේ සටහන්ද දන්නේ නැහැ කියලා. මේ තුන්වෙනි වතාවට නිෂ්ඨාවකට ආවේ නැහැ කියනවා. ආයෙත් මෙයා ඒ පියවර දිගේ, ඒ ලකුණු දිගේ මේ කැලේ ඇතුළට යද්දී මෙයාටම දකින්න ලැබෙනවා කියනවා. ගසක් මුල සිටියා වූ හෝ ගහක් යට ඉන්න හරි, මේ එලිමහනේ ඇවිදින හරි, හුන්නා වූ හරි, හිටගෙන ඉන්න කෙනෙක් හරි, ඇලවෙලා ඉන්න කෙනෙක් හරි, මහා දල තියෙන ශ්‍රේෂ්ඨ ඇතෙක්ව දකින්න ලැබෙනවා කියනවා. කාටද දකින්න ලැබෙන්නේ? අර ඇතෙක්ව හොයාගෙන ටික කැලේ ඇතුළට ගිය මිනිස්සයාට. එදාට මෙයා ඒකාන්තේ නිෂ්ඨාවකට එනවා කියනවා. දැන් මෙයා ඇතුළට ගිහිල් මුලින් ආවේ මේ සියලුම නිමිති දකින්න දීද්දිත්, පාසටහන් දකින්න තියෙනවා, පිටාතුල්ලපු තැන් දකින්න තියෙනවා, දලෙන් එනලා ගස් සිදුරු කරපු තැන් දකින්න තියෙනවා, උස ගස් අතුවල කොළ කඩපු තැන් දකින්න තියෙද්දිත් සැකෙන් තමයි යාවේ ඇතෙක් නොවෙන්නත් පුළුවන් කියලා. තේන්නද? දැන් මෙයා සැකෙන් තමයි ඉස්සරහට ආවේ. හැබැයි ඉස්සරහට ආවා, තේරෙනවද කියන එක? එතකොට මෙයාටම කැලේ මැදට ගියයි පස්සේ දකින්න ලැබුණා කියනවා. මොකද්ද? මහා ඇතෙක් අර ලකුණු ඔස්සේ ගිය කෙනාට දකින්න ලැබෙනවා. මහා ඇතෙක් එක්ක ඇවිද හරි, එක තැන හිටගෙන හරි, ගහක් යට හරි, ඇලවිලා හරි ඉන්නවා. මහා දල තියෙන ශ්‍රේෂ්ඨ ඇඟපත තියෙන විශාල පාසටහන් පාද තියෙන උස ශරීරයක් තියෙන දිග හොඬ වැලක් තියෙන මහා ඇතෙක් ඉන්නවා දකින්න ලැබෙනවා කියනවා. එතකොට මේ ඇත්තු ගැන හොයපු කෙනා ඒකාන්තේ නිෂ්ඨාවකට එනවා කියනවා. අන්න දැන් තමයි නිෂ්ඨාවට ආවේ. තේන්නද? ඒකාන්තයෙන් නිෂ්ඨාවට එනවා කියනවා මේනම් මහා ඇතෙක්ය කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ මෙතන තියෙන කලින් කිව්වෙන්න නිට්ටං ගච්ඡති. සෝ නිට්ටං ගච්ඡති. දැන් මෙතන න කියන වචනේ නැහැ. මෙතන තියෙන සෝ නිට්ටං ගච්ඡති. සෝ කියන්නේ ඔහු. ඒකාන්තයෙන්ම නිෂ්ඨාවකට එනවා කියනවා මේනම් මහා ඇතෙක්ය කියලා. බාමුණ දැන් මේ දේශනාව කරන්නේ කාටද? ජානුසෝනි බ්‍රාහ්මණයට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. බ්‍රාහ්මණය ඒ වගේ ඒව මේවකෝ බ්‍රාහ්මණ, අන්න ඒ වගේ බ්‍රාහ්මණය මේ ලෝකේ උපදිනවා කියනවා. ඉද තථාගතෝ ලෝකේ උපජ්ජති. දැන් ඔන්න උපමාව දේශනා කළා ඉවරයි. දැන් මෙතන ඉඳන් තියෙන්නේ උපමේයට අදාළ කාරණා ටික. බ්‍රාහ්මණය මේ ලෝකෙ උපදිනවා කියනවා, තථාගතෝ ලෝකෝ උපජ්ජති, තථාගතයන් වහන්සේ ලෝකේ උපදිනවා කියනවා. ඒ තථාගතයන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචන්න සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේවමනුස්සානම් බුද්ධෝ භගවා. එතකොට මේ කවුද මේ භාග්‍යතුන් වහන්සේගේ ගුණ කියලා දීලා තියෙන්නේ? භාග්‍යතුන් වහන්සේමයි. මේ පස්සේ කාලෙක හදපු ඒවා නෙමෙයි. මේ භාග්‍යතුන් වහන්සේම ජානුස්සෝණිට මේ හඳුන්වලා දෙනවා. මේ ලෝකයේ තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උපදිනවා. ඒකිනා අරහං සම්මා සම්බුද්ධ ආදී වශයෙන් මේ නවහරහාදී ගුණවලින් යුතුයි. සෝ ඉමන් ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමන බ්‍රාහ්මණින් පජන් සදේව මනුස්සානං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති. මේ තථාගතයන් වහන්සේ මේ දෙවියන් සහිත වූ, බ්‍රහ්මයින් සහිත වූ, ශ්‍රමණ බ්‍රාහ්මණින් සහිත වූ ලෝකයේ මේ විශිෂ්ට නුවණින් අවබෝධ කරගෙන ඉවරලා සෝ ධම්මං දේසේති, මේ ලෝකේ සාක්ෂාත් කරලා ධර්මයේ දේශනා කරනවා. ආදි කල්යනා මජ්ජේ කල්යනා පරියෝසాన කල්යනා, මේ මුලත් පිරිසිදු, මෙදත් පිරිසිදු, අගත් පිරිසිදු, අවසානයත් පරියෝසాన කල්යනා, මුළුමනින්ම පරිපූර්ණ වූ සාත්තං අර්ථ සහිත වූ සබ්භ්‍යංජනං, මේ පැහැදිලි තේරුම් ඇති, කේවල පරිපුන්නම් පරිසුද්ධ, මුළු මනින්ම පරිපූර්ණ පාරිසුද්ධ බ්‍රහ්මචරියම් පකාසේති. ඒ තථාගතයන් වහන්සේ පහළ වෙලා මේ ධර්මයේ කියනවා පිරිසිදු බ්‍රහ්මචරියාව නිවන් මඟ කියනවා, කියනවා දේශනා කරනවා. එතකොට මොකද වෙන්නේ බ්‍රාහ්මණය? තන්දම්මන් සුනාති ගහපතිවා ගහපති පුත්තෝවා අඤ්ඤතරස්මින්වා කුලේ පච්චා ජාතු. මේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී ඒක ගෘහපතියෙක් වේවා, ගෘහපති පුතෙක් වේවා, මේ ලෝකේ උපන් අන්නේ කුලයක උපන් කෙනෙක් වේවා අහනවා. අහලා ඉවරලා මොකද වෙන්නේ? මේ කල්පනා කරනවා. අහලා සෝතන් ධම්මං සුත්වා තථාගතේ සද්ධම් පටිලපති. ඔන්න ආයෙත් ඒ වචනේ හම්බෙනවා. සෝතන් ධම්මං සුත්වා තථාගතේ සද්ධම් පටිලපති. ඔන්න ඒ ධර්මය අහලා ඉවර වෙලා තථාගතයන් වහන්සේ ගැන සද්ධාවක් උපදවා ගන්නවා කියන. තේන්නද? මොකක් අහලද සද්ධාව උපදවා ගත්තේ? ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා. මේ සෝතන් ධම්මං සුත්වා. එතකොට එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේගේ රූපෙ පෙන්නලා සද්දා ඇති වෙනවා නෙමෙයි. අපි මේ කොච්චර ලස්සනට ගල් පිළිම නෙළුවත්, මැටි වලින් හැදුවත්, කොන්ක්‍රීට් වලින් හැදුවත් ඒකින් සද්දා ඇති වෙනවා නෙමෙයි. සෝතන් ධම්මං සුත්වා තථාගතේ සද්ධම් පටිලබති. ධර්මය අහලා ඒ තථාගතයන් වහන්සේ ගැන සද්ධාවක් උපදවා ගන්නවා. සෝතේන සද්ධා පටිලබේන සමන්නාගතෝ ඉතිපටි සංචික්කති. මේ සද්ධාවෙන් යුත්තව සමන්විත වෙලා ඉතිපටි සංචික්කති මේ විදිහට කල්පනා කරනවා කියනවා. සම්බාදෝ ගරාවාසෝ රජාපතු. මේ ගිහි ගෙදර ඉන්නවා කියන එක මේ බාධා සහිතයි. රජාපතු කෙලෙස් වැඩෙන්න උපකාර වෙන දෙයක්. අන්න ඒ හින්දා රජා අබ්බෝකාසෝ පබ්බජ්ජා. පැවිද්ද කියන එක හරියට අහස වගේ. නයිදන් සූකරං අගාරං අජ්ජාවසං ඒකන්තම් පරිපුන්නම් පරිසුද්ධම් බක්ම. මේ ගෙදර ඉඳගෙන ඉවර වෙලා නම් ඒකාන්තයෙන් පාරිසුද්ධ වූ බ්‍රහ්මචර්යාවේ හැසිරෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැති දෙයක්. මම ගිහිගේ අතහැරලා කෙස්රවුල් බාල පැවිදි වෙනවා නම් හොඳයි කියලා හිතෙනවා කියනවා. කාටද දැන් හිතුනේ? ධර්මය අහලා භාග්‍යතුන් වහන්සේ ගැන සද්ධාව ලැබපු කෙනාට. දැන් ඔන්නේ සද්ධාවක් ලැබුවා කියලා මෙතන තියෙනවා. එතකොට යම් පමණක සද්ධාවක් ඔන්න ලැබුවා. මෙයා ඔන්න ඇවිල්ලා නෑ පිරිවර ඔක්කොම අතහැරලා මිල මුදල් අතහැරලා මෙයා ඇවිල්ලා ඔන්න පැවිදි වුණා. දෙන්නද පැවිදි වුණයි පස්සේ භික්ෂූන් ගාවට ඇවිල්ලා සිවුරු පොරවාගෙන සඳම් මෙතන ඉඳලා ඊට පස්සේ තියෙන ස්වාමීන් වහන්සේ නමක් අලුතෙන් පැවිද්දට ආවයි පස්සේ හික්මින හැටි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. සික්ඛා සාජීව සමාපන්නෝ පානාතිපාතම් පහය පානාතිපාතා පටිවිරතෝ. සත්තු මරණ එකෙන් වලකිනවා, සත්තු මරණ එක ප්‍රතික්ෂේප කරනවා, හොරකම් කරන එකෙන් වලකිනවා, සොරකම් කරන එක ප්‍රතික්ෂේප කරනවා, මේ වැරදිකාම සේවනයෙන් මේතුන සේවනයෙන් ග්‍රාමීය ධර්මයක් වුණු ඒ කටයුතු වලින් වලකිනවා, බොරු කියන එකෙන් වලකිනවා, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් වලකිනවා, කේලාම් කියන එකෙන් වලකිනවා, අනුන්ව බිඳෝන කතා කියන එකෙන් වලකිනවා. ඒ ආදී වශයෙන් මේ සීලය ගැන පැවිදි වෙච්ච කෙනාගේ සීලය ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඊගාවට දේශනා කරනවා, සෝ බීජගාම භූතගාම සමාරම්භා පටිවිරතෝ හෝති. ඒ කෙනා පැලවෙන දේවල් පිළිගන්නේ නැහැ කියනවා. රාත්‍රී භෝජනයෙන් වළකිනවා කියනවා. නච්ච ගීත ආදිත ඒවා දුරු කරනවා කියනවා. මල් සුවඳ විලූන් අතහරිනවා කියනවා. රන් රිදී පිළිගැනීමෙන් වළකිනවා. මීගාවට අමු මස් පිළිගැනීමෙන් වළකිනවා කියනවා. ස්ත්‍රීන් කුමරියන් පිළිගැනීමෙන් වළකිනවා කියනවා. දැසිදස්සම් පිළිගැනීමෙන් වලකිනවා. එළු බෙටලුවන් පිළිගැනීමෙන් වලකිනවා. ඌරන් කුකුලන් පිළිගැනීමෙන් වලකිනවා. ඊගාවට ගිහියන්ගේ පණිවිඩ ගෙන යන එකෙන් වලකිනවා. ගිහියන්ගේ වැඩ කරන එකෙන් වලකිනවා. එහෙනම් මේ ආයතනවල තනතුරු ගන්න පුළුවන් කමක් නැහැ. දැන් ආයතනවල තනතුරු දුන්නම ලෝක අධ්‍යක්ෂක සීනුව ගහපුවම ක්ලාස් දුගගෙන යන්න එපා නේ ළඟට. ඕ සිවුරු ඇඳගෙන ඉතින් කරන්න එපා දැන් ඉතින් නේ. හොඳයි. ඊගාවට හොරට කිරණ ඒ කටයුතු ඔක්කොගෙම වලකිනවා කියනවා. ඊගාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මෙන්න මේ පැවිදි වෙච්ච කෙනා. දැන් ඔන්න බලන්න මේ දේශනා කරන්නේ පැවිදි වෙච්ච කෙනාගේ සීලය. දැන් මේ සීලය විස්තර කරද්දී අර කලින් උපමාවක් වදාලා ඒකත් එක්ක මේක ගැළපීමක් තියෙනවද? නෑ. එතකොට මේ දේශනා කරන්නේ උපමාවෙන් මනාකොට කියන්න ඕන කරුණට යන්න ඉස්සෙල්ලා එතෙන්ට යන කෙනාගේ ස්වභාවය තමයි මේ තාම විස්තර කරන්නේ. දැන් ඔන්න බණ අහලා සෝ සද්ධම් පටි ලබති. සද්ධාවක් ඇති කරගත්තා. ඇති කරගෙන පැවිදි වුණා. පැවිදි වෙලා ඔන්න දැන් සීලේ හික්මෙනවා. සීලේ හික්මෙද්දී ඔන්න දැන් සීලේ හික්මෙන හැටිත් වදාලා දේශනා කරනවා. ඔහු මෙන්න මේ විදිහට කටයුතු කරනවා කියනවා පැවිදි වෙච්ච කෙනා. කය පරිහරණය කරන්න, කයේ මේ ඇඟ වහ ගන්න ප්‍රමාණවත් වෙච්ච සිවුරකින් යැපෙනවා කියනවා. කුස බඩගිනි නිවා ගන්න ප්‍රමාණවත් වෙන පින්ඩ පාතකින් යැපෙනවා කියනවා. දැන් දේශනාවේ තියෙනවා පින්ගන්නේ භික්ෂුවක් උපසම්පදා වෙද්දී නිශ්චය කරුණු දෙනවා කියලා තියෙනවා. උපසම්පදා කරන්න ඉස්සෙල්ලා ඒ ටික කියන්නේ නැහැ. උපසම්පදා කළා පස්සේ තමයි මේ කරුණු හතර කියලා දෙන්නේ. මොකද ඒ නිශ්චය කරුණු හතර කියන්නේ දැන් ඉතින් පැවිදි වුණා නම් ගහක් යට ඉන්න කැමති වෙන්න කියනවා. ආයේ මට අරක හදලා දෙන්න, මේක හදලා දෙන්න, කාමරයක් ඕන, කුටියක් ඕන කියලා ඒව හරියන්නේ නෑ. වස් කාලෙට තමයි කුටියක් හදාගන්න කියලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම කුටියක වස් වැසී යුතුයි. ඒකත් තියෙන්නේ අනුන් මිනිස්සු හදලා දෙන්නේ නැත්තම් තමන් හදාගන්න කියන තේන්නද? උපකරණ ඉල්ලගෙන, ගැත්තක් පොරවක් ඒ අදාළ දේවල් ඉල්ලගෙන තමන් හදාගෙන වස් වසන්න කියනවා. වස් වැසුවේ නැත්තම් සිල්පතයක් ඇදෙනවා, ආපත්‍යයක් තියෙනවා, දුකුලා හැවත දෙන්න. එතකොට දේශනා කරන්නේ දැන් ඉතින් පැවිදි වුණා නම් ගහක් යට ඉන්න කැමති වෙන්න කියනවා. හැබැයි මිනිස්සු කුටියක් හදලා දීලා ස්වාමීනි මේකේ වැඩ ඉන්න කියලා කීවොතින් ඒකේ හිටියට කමන්නේ කියනවා. ඊගාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔන්න පළවෙනි නිස්සේ කාරණේ. දෙවෙනි කාරණේ දේශනා කරනවා ගෙයක් ගෙයක් ගානේ ඉඟා ගහගෙන ගිහිල්ලා පිණ්ඩපාත කියන්නේ පිඳු සිඟා යනවා කියලානේ කියන්නේ නේද? ගෙයක් ගෙයක් ගානේ මේ තැටියක් අරගෙන බාත්තරයක් අරගෙන ගිහිල්ලා ඉල්ලගෙන කෑම ටිකක් හොයාගෙන වළඳලා ජීවත් වෙන්න කැමති වෙන්න කියනවා. මිනිස්සු එන්න කියලා පාදෝවල පිරුවට හෙළලා දන් දෙනවනම් වැළඳුවට කමන්නේ නැහැ කියනවා. හැබැයි ඉන්න තියෙන්නේ කොහොමද? ගෙයක් ගෙයක් ගන්න ගිහිල්ලා. ඊගාවට දේශනා කරනවා මේ අමුසොහොනට ගිහිල්ලා පාන්සු කූල සිවුරු පොරවන්න කැමති වෙන්න කියනවා. අමුසොහොන කඳන්දරයක් නැහැ පින්වන්නේ, පාන්සු කූල කියපුවම ඉතින් ලේසියෙන්ම රෙදි හොයාගන්න පුළුවන් සොහොනෙන් හින්ද තමයි දැන් ඔය සොහොනෙන් ගන්නවා කියලා කියන්නේ. පාන්සු කූල කියන්නේ පස්වීම පිණිස අතහැරියා කියන එක. ඒ කියන්නේ වීසි කරපු රෙදි. පාන්සු කූල වස්ත්‍ර කියන්නේ ඒකයි. පස් වෙන්න වීසි කරපු එක. මිනිහක් කොතල වීසි කරන එක ආයේ ගන්න බලාපොරොත්තුවක් නෑ. ඒක පස් වෙන්න වීසි කරපු එකක්. වෙන යම් මොකක් හෝ පස් වෙන්න වීසි කරපු එකක් තියෙනවා නම් ඒක අරගෙන මහගත්ත ප්‍රශ්නයක් වෙන්නේ නෑ. එහෙම රෙදි කෑලි අහුලලා තමන්ගේ වස්ත්‍රේ හදාගන්න කැමති වෙන්න කියනවා. කඩ මෙච්චරයි, කඩ අච්චරයි කියලා මේ සිවුරු වල මේ ප්‍රමාණ කියන්න කැප නැහැ. හැබැයි ගෘහපතියෝ සිවුරු, ඒකට කියනවා ගෘහපති චීවර කියලා. ගෘහපතියෝ චීවර පූජා කරොත් ඒක පොරවන්න කමන්නේ කියනවා. ඊගාවට දේශනා කරනවා මේ පූතිමුත්ත බේසජ්ජේ වළඳලා පිරිමහෙන්න ලෙඩ දුක් දුරු කරගන්න කැමති වෙන්න කියනවා. පූතිමුත්ත බේසජ්ජ කියන්නේ පල් කරන ලද මුත්‍රා බීලා මේ ලෙඩේ සනීප කරගන්න කැමති වෙන්න කියනවා. ඒක තමයි දීප බේත. එතකොට දැන් නම් ඒක හදනවා ඔය ගව දිනක් මේ රතු වස්සෙක්ගේ මුත්‍රා අරගෙන අරලු දාලා කලයක දාලා පොළොව යට වල්ලලා තියලා පල් කරලා ඒක අරගෙන පෙරලා ඒ අරලු වෙනම කුඩු කරලා එළඟි තෙල් දාලා බෝල හදලා වළඳනවා. අර මුත්‍රා පෙරපු වතුර ටික වෙනම බෝතලයක තියලා වළඳනවා. ඕක තමයි බේත. නමුත් ඕක නෙමේ නියම බේත. තමන්ගේ සොකී මුත්‍රා පල් කරලා වළඳන එක තමයි නියම බේත. ඕක තමයි බේත. උණටත් එච්චරයි, කැස්සටත් එච්චරයි, සෙමටත් එච්චරයි, හැම එකටම බේත. ඕක තමයි කෝකටත් තයිලි වගේ. ඒකෙන් යැපෙන්න කැමති වෙන්න කියනවා. හැබැයි ගෘහපතිය වෙනින් වෙනින් හොඳ හොඳ බේත් දුන්නොත් ඒක වැළඳුවට කමන්නේ කියනවා. ඉතින් ඕක උපසම්පදා කළයි පස්සේ කියන්නේ. මොකද මුලදී කලින් කීවා. කලින් ගිහුවම අපේ අපිට නම් බෑ ඕක කර. දැන් මේ කියද්දිත් මූණ වල හැටි මට පේනවනේ. කට්ටිය කීවා කියනවා මේ ඕක කම්. එතකොට එක පිරිසක් කියනවා පැවිදි කරයි පස්සේ කිව්වා නම් මං ගෝම හරි ටිකක් කාගෙන ඉන්නවත් බලනවා කියනවා. දැන් කෙස් බාලා පැවිදි කරයි පස්සේ කිව්වා නම් ඉන්නවත් බලනවා කියනවා. කරන්න ඉස්සෙල්ලා ගියපොම ඕක කාටද කරන්න පුළුවන් කියලා මේ කට්ටිය ගියා කියනවා. එතකොට එහෙම ගියා මේගොල්ලන්ට වරදින්නේ මොකද්ද? සසර දුකින් එතර වෙන්න තියෙන අවස්ථාව. ඒක වරද්ද ගන්න හින්දා මේ සුළු කාරණයක් තියෙන උතන. ඒක වරද්ද ගන්න ඉස්සෙල්ලා මොකද මේ ගෙයක් ගානේ ගිහිල්ලා පින්ඩපාත වැළඳුවන් බෙදාගෙන වැළඳුවත් මම මේ ඊයේ දේශනාවක් කියවා හරි ලස්සනයි භාග්‍යතුන් වහන්සේ මේ දේශනා කරනවා. ඒකේ නාගිත සූත්‍රයේ අංග සංයුක්තනිකායේ 5 මහණෙනි මේ කන බොන එකේ තියෙන එක මේ එක විපාකයක් කියනවා. මොකද්ද? මල පහ කිරීමත් මුත්‍රා කිරීමත් කියන ඕකේ විපාකේ. ඒ ඔච්චරනේ නේ. මේ ඇඳුම් අඳින එකේ තියෙන එකයි සීතල රස්නේ මේ වලකින එක තමයි. ඔය ස්ටයිල් කරාට ඕක තමයි නියමාර්ථය. එතකොට ඒ අර්ථය සිද්ධ වෙනවා නම් එච්චරනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේකළු දමල ගහලා ගිය හින්දා කියනවා මේ එහෙනම් පැවිදි කරලා උපසම්පදත් කරයි පස්සේ ඔය කාරණා හතර කියලා දෙන්න කියනවා. එතකොට මේ පැවිදි වෙච්ච කෙනා මොකද කරන්න ඕන? කය පරිහරණයට කය වහගන්න විලි වහගන්න තියෙන සිවුරකින් යැපෙනවා. බඩේ ප්‍රමාණයට වළඳන්න පින්දපාත ටිකක් ගෙයින් ගෙයින් ගිහිල්ලා හොයා ගන්නවා. එතකොට මොකද වෙන්නේ? පියාපත් ඇති ලිහිණියෙක් වගේ කෙනා මෙයාගේ ජීවිතේ. භාග්‍යතුන් වහන්සේ හරියට මේ පැවිද්ද සං මේ හංසයට උපමා කරලා තියෙන්නේ. මොකද හංසයාට තියෙන්නේ ඉගිලෙද්දි පියාපත් බල පියාපත් දෙකේ බර විතරයි කියනවා. ඒ වගේ පාත්‍රයේ සිවුරයි අතට ගත්තයි පස්සේ පැවිද්දට ඒ දෙකේ බර විතරයි තියෙන්නේ. පාත්‍රයේ සිවුරේ බර විතරයි තියෙන්නේ. ඕන තැනක නිදහසේ යත හැකි හංසෙක් වගේ මේ කෙනා මේ සැහැල්ලුවෙන් ජීවත් වෙනවා කියනවා. ඇයි? ගියක් කියලා දෙයක් ඇත්තේ නැහැ. රකින්න කියලා දෙයක් ඇත්තේ නැහැ. උපෝෂණය කරන්න කියලා කාවවත් ඇත්තේ නැහැ. ඔබට හොඳ නැද්ද? හොඳ නැහැ. ඒක තමයි. බලන්න කොච්චර සැහැල්ලු ලෝකයක්දනේ. ඉතින් මේ විදිහට ඉන්න කෙනා ඔන්න මොකද කරන්නේ? දැන් ටික ටික ටික ටික ඉන්ද්‍රිය සංවරය පුරුදු කරනවා. ඉන්ද්‍රිය සංවරය ගැන දේශනා කරන්නේ සෝ කියන්නේ ඔහු. චක්කුණා රූපන් දිස්වා න නිමිත්තක් ගාහි හෝති නානු ව්‍යංජනක් ගාහි. එයා ඒ පැවිදි වෙච්චි භික්ෂුව ඇහෙන් රූප දැක්කයි පස්සේ න නිමිත්තක් ගාහි හෝති නානු ව්‍යංජනක් ගාහි. නිමිති ගන්නේ නෑ කියනවා. මොකන්ද? කොයි ආදී නිමිතිද? යත්වාදිකරණ මේතං චක්කු ඉන්ද්‍රියං අසංගුතං විහරත්තං අභිජ්ජා දෝමනස්සා පාපකා අකුසලා ධම්මා අන්වාසවියුම්. ඇහෙන් නිමිති ගන්නේ නෑ කියනවා. හැබැයි සියලු නිමිති නොගෙන ඉන්නේ නෑ. මොන නිමිතිද නොගන්නේ? යත්වාදිකරණ මේතං. අධිකරණය කියන්නේ ඔන්න මේ වචනේ හම්බෙච්ච හින්දා කියලා දෙන්නේ. අධිකරණය කියන්නේ ආරවුල කියන එක, පටලවිල්ල කියන එක, ප්‍රශ්නය කියන එක. මහා අධිකරණය කියන්නේ මොකද්ද? මහා ආරවුල කියන එක. එතකොට මේ වචනේ එහෙනම් භාවිතා කරලා තියෙනවා වැරදි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඇහෙන් නිමිති ගන්න එපා කියනවා. මොන නිමිතිද ගන්නේ නැත්තේ? යත්වාදිකරණ මේතං චක්කු ඉන්ද්‍රියං අසංගුතං විහරන්තං. ඇහ සැහැනමැති ඉන්ද්‍රිය අසංවරව වාසය කරපුවාම ආරවුල කඩගන්න නිමිති ගන්න එපා කියනවා. ආරවුල කඩගන්න නිමිති තමයි අභිජ්ජා, ආසාව ඇති වෙන නිමිති ගන්නවා. අපි මේ නොයේකුත් රූප බලලා ආසාව ඇති වෙන නිමිති ගන්නවා නේද? ඔව්, ලස්සනයි කියලා ගන්නවා, හැඩයි කියලා ගන්නවා, පෙනුමයි කියලා ගන්නවා, දිගයි කියලා ගන්නවා. ආන් ඒ වගේ මේ ආසාව උපදින නිමිති ගන්න එපා කියනවා. අභිජ්ජා, ඒ විතරක් නෙමේ, දෝමනස්සා. දෝමනස්සා කියන්නේ ගැටෙනවා. අරයා මට රැව්වා කියනවා, අරයා මට පිප්පුවා කියනවා, මට ගැස්සුවා කියනවා. ඒ නිමිති නේද? ආන් එතකොට හිත ඇලිලා යන නිමිති ගන්නත් එපා කියනවා. හිත ගැටෙන නිමිති ගන්නත් එපා කියනවා. පාපක අකුසල ධම්මා අන්වාසෙවියු, පාපී අකුසල ධර්මයන් හටගන්න දේවල් එහෙම් බලලා ගන්න එපා කියනවා. ඒ වගේ දේශනා කරනවා. තස්ස සංවරාය පටිපජ්ජති රක්කති චක්කු ඉන්ද්‍රියං, චක්කු ඉන්ද්‍රියං සංවරං ආපජ්ජති. එතකොට මේ ඇස සංවර කරන්න පටන් ගන්නවා කියනවා. ඔඩියා මේ ආසාව ඇති වෙන නිමිත්තක් දැක්කොත් එහෙම එයා ඒක සංවර වෙනවා. ඒක දිගේ බල බලා යන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ සතිපට්ඨානයේදී දේශනා කරනවානේ මේ චක්කුණා රූපං දිස්ස. මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා චක්කුංච පජානාති රූපේච පජානාති තංච තදුබයම් පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති. වාසය කරද්දී ඇහැ ගැන මනාකොට දැනගන්න කියනවා. ඇහැට රූපෙ පෙනෙද්දිම මනාකොට දැනගන්න කියනවා. චක්කුංච පජානාති රූපේච පජානාති යංච තදුබයම් පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති. මේ ඇහැට රූපෙ පෙනිච්ච ගමන් සංයෝජනයක් ඇති වෙනවා. ඒ කියන්නේ බැඳීමක් ඇති වෙනවා. මේ ඔන්න දැන් බැඳෙන්නයි යන්නේ කියන එක, මේ හට ගන්නවා සංයෝජනේ, ගැටේ වැටෙනවා කියන එක දැනගන්න කියනවා. දැන් අපි කොහේ හරි යද්දී හොඳට බලාගෙන යද්දී අපි හිතමු අපිට ලස්සන රූපයක් දැක්ක කියලා. දැන් මොකද වෙන්නේ? දැක්ක එකද ප්‍රශ්නේ? දැක්කයි පස්සේ අපි ඒකත් එක්ක හිතින් එකතු වෙනවා. එතනින් පස්සේ බලන ඔක්කොම ටික හිතත් එක්ක එකතු වෙලාමයි කරන්නේ. අන්න ගැටේ වැටුණා. බලාගෙන යද්දිම ඇහැ දැනගන්න කියනවා. රූපේ දැනගන්න කියනවා. ගැටේ වැටෙද්දිත් දැනගන්න කියනවා. ඔන්න වැටෙනවා කියලා. යංච තතුබයං පටිච්ච උප්පජ්ජති සංයෝජනං තංච පජානාති යතාච උප්පන්නස්ස සංයෝජනස්ස පහනං හෝති. මේ සිහියෙන් ඉන්න කෙනාට තේරෙනවා කියනවා, මේ ගැටේ වැටෙනවා, ගැටේ වැටෙන්න සංයෝජනේ හට ගන්නවා දැක්ක ගමන් එයා සිහියෙන් නම් ඉන්නේ, එයා දන්නවා දැන් ගැටේ වැටෙනවා කියලා. එයා වැටෙන්න දෙන්නේ නැහැ. එයා ඒක ධර්මානුකූලව නුමනින් විමසනවා. විමසන්න පටන් ගත්ත ගමන් මොකද වෙන්නේ? යතාච උප්පන්නස්ස සංයෝජනස්ස පහනං හෝති තංච පජානාති. විමසද්දි මේ ගැටේ ලිහෙනවා. වැටෙන්න ආපු එක, හැදීගෙන ආපු එක නැති වෙනවා. ආමේ නැති වෙලා යනවා කියලත් දැනගන්නවා කියලා. එතකොට ඒ විදිහේ සංවරයක් තමයි පුරුදු කරන්න තියෙන්නේ. එතකොට ඒකට මහා නුවණ පීරියක් අවශ්‍යයි. හැබැයි ශාස්ත්‍රූන් වහන්සේ විසින් කරන්න ඕන ඔක්කොම ටික කියලා දීලයි තියෙන්නේ. කරන එක කාගේ අතේ තියෙන්නේ? ඕ තම තමන්ගේ අතේ තියෙන්නේ. ඉතින් මේ විදිහට ඇස රකින්නවා, කන රකින්නවා, මනසතර ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයම මෙයා රකින්න පටන් ගන්නවා කියනවා. ඇහැ රකින්න කියනවා භාග්‍යතුන් වහන්සේ ඉන්ද්‍රිය සංවර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ඇහැ ගැන රකින්න කියනවා. දැන් මං කියවනේ මේ ඇහැ ගැන දැනගෙන ඉඳලා, රූපය ගැන දැනගෙන ඉඳලා, ගැටේ වැටෙන වියද්දි දැනගෙන ඉඳලා මේක කරන්න කියනවා. මේ තරම් වේගෙන් පුරුදු කරන්න කියනවා. කොයි වගේද? ලෙඩ නැති පුරුෂයෙක් නිදුකින් ඇරපු ඇහැ වහනෝ වගේ, වහපු ඇහැ අරිනෝ වගේ. තේරෙනවද කියන එක? ඒ කියන්නේ ඇස් පිල්ලමක් ගහනෝ වගේ නිදුකින් මේක කරන්න කියනවා. කන සංවර කරන්න කියනවා. දැන් අර කිවි උපමාව කන සංවර කරන්න කියනවා. කන සංවර කරන්න කියනවා මේ නිදුකින් මේ ඇඟිලි පොළනෝ වගේ. මේ ඇඟිලි පොළන්නේ කන සංවර කරන්න කියනවා. නාසය සංවර කරන්න කියනවා. දිව සංවර කරන්න කියනවා. දිව සංවර කරන්න කියන්නේ මේ දිව කොනට ගත්තු කෙළපිඩක් නිදුකින් එළියට වීසිකනවා වගේ. කය සංවර කරන්න කියනවා. මනස සංවර කරන්න කියනවා. උදේ ඉඳන් රෑ වෙනකන් රත් වෙච්ච යකඩ තැටියකට, උදේ ඉඳන් රෑ වෙච්ච යකඩ තැටියකට වතුර බින්දක් වැටෙනම් මොකද වෙන්නේ? කල්යනවද වාස්ප වෙන්නේ? රැඳිලා තියෙනවද? නෑ. සුස් ගහලා නැති වෙලා යනවා. ආන් ඒ වගේ මනස සංවර කරන්න කියනවා. මනසින් ඇලිලා යන්න පටන් ගනිද්දිම අර වතුර බින්දක් දවස මුළුල්ලි රත් වෙච්ච තැටියකට වැටුණ ගමන් නැති වෙනවා වගේ මේක අතහැරලා දාන්න කියනවා. කය සංවර කරන්න කියනවා. මේ නෙළුම් පතක තියෙන වතුර බින්දුවක් ඇල කරපු ගමන් තෙවරි තෙවරි තියෙනවද? නෑ, එහෙමම වැටෙනවා. ආන් ඒ වගේ ඒ විදිහේ සංවරයක් කවුද පුරුදු කරන්නේ? අර පැවිදි වෙච්චි ශ්‍රාවකයාට පුරුදු කරන්න කියනවා. එතනින් අතර වෙන්නේ නෑ. ඒ කීවේ ඉන්ද්‍රිය සංවරේ. සති සම්පජාන්නේ පුරුදු කරන්න කියනවා. සති සම්පජාන්නේ පුරුදු කරනවා කියන්නේ අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති. මේ ඉස්සරහ බලද්දී, වටපිට බලද්දී, සිහිනුවනින් ඉන්ද්‍රිය බලන්න, වටපිට බලන්න කියනවා. ආලෝකිතේ විලෝකිතේ අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී කියන්නේ ඉස්සරහා බලද්දී, පසුපස බලද්දී, යද්දි එද්දි. ආලෝකිතේ විලෝකිතේ කියන්නේ ඉදිරිපස බලද්දී, වටපිට බලද්දී. සම්මිංජිතේ පසාරිතේ සම්පජානකාරී හොති. අර්ථපය අකුලද්දී, දිගාරිද්දී, සිහිනුවනින් ඉන්න කියනවා. සංගාටිපත්ත චීවර ධාරණේ සංග සම්පජානකාරී හොති. මේ සිවුරු පිරිකර පොරවද්දි, මහකුලද්දි, මේ සිහියෙන් ඉන්න කියනවා. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හොති. කද්දි බුද්ධි සිහියෙන් ගන්න බොන්න කියනවා. ඊගාවට දේශන උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති. වැසිකිලි කැසිකිලි කරද්දි සිහියෙන් ඉන්න කියනවා. දැන් අපි හිටගනිද්දි සිහියකුත් නැහැ, ඉඳගනිද්දි සිහියකුත් නැහැ, කද්දි මෙලෝ සිහියකුත් නැහැ, යද්දි මෙලෝ සිහියකුත් නැහැනේ, නේද? ආහෙම නැතුව මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. ඉදිරියට යද්දි ආපසු එද්දි සිහියෙන් යන්න එන්න කියනවා. වට ඉස්සරහා බලද්දි, වටපිට බලද්දි සිහියෙන් බලන්න කියනවා. ඊට පස්සේ ඇඳුම් පැළඳුම් පරිහරණය කරද්දී සිහියෙන් අඳින්න පළඳින්න කියනවා. ඊගාවට කද්දි බොද්දි සිහියෙන් කන්න බොන්න කියනවා. මේ වැසිකිලි ගැසිකිලි කරද්දී සිහියෙන් ඒක කරන්න කියනවා. එතකොට මනාවට සිහිය පවතිනවා. මේ විදිහට ආර්ය වූ සීලස්කන්ධයෙන්, ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙන්, ආර්ය වූ සති සම්පජන්යෙන් යුක්ත වෙලා ඔය දානි ටිකක් වළඳලා ශුන්‍යාගාර, තුරු අදුළු, වනාන්තරයට ගල් ගුහාවලට ගිහිල්ලා භාවනා කරන්න කියනවා. ඔන්න මෙයා මොකද කරන්නේ, දැන් අර විදිහට දැන් ටික කාලයක් පුරුදු වුණා. මොනවාද? සීලය පුරුදු වුණා, ඉන්ද්‍රිය සංවරේ පුරුදු වුණා, සති සම්පජන්නේ පුරුදු වුණා. ලැබිච්ච පිණ්ඩපාතකින් සිවුරකින් යැපෙන්න පුරුදු වෙලා දැන් මෙයාගේ ජීවිතේ සැහැල්ලුයි, ඉන්ද්‍රිය සංවරයි, සිහිය පිහිටලා තියෙන්නේ. එතකොට මන භාවනා කරන්න දැන් විවේකී සෙනසුන් වල, ඒ කියන්නේ කැලි ලෙන් වල හිස් කුටි වල ගිහිල්ලා මන භාවනා කරන්න කියනවා. එතකොට මොකද වෙන්නේ, මෙයා දැන් ඔන්න දවසක් පින්ඳ පාති ගිහිල්ලා ඇවිල්ලා විවේකී ස්ථානයකට ගිහිල්ලා භාවනා කරන්න පටන් ගත්තා. පටන් ගත්තා මොකද, මුලින්ම දුරු කරන්න තියෙන්නේ මොනවාද? මොනවාද? පංච නීවරණ කියන්න බලන්න. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. ඔන්න භාවනාවට ගියයි පස්සේ කාමච්ඡන්ද එනවා කියනවා. ඒ කියන්නේ තමන් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් පරිහරණය කරන ලද තමන්ගේ හිත ඇදිලා ගිය කාම අරමුණු වලට, දැකපු දේවල් වලට, අහපු දේවල් වලට හිත යනවා කියනවා. කාමච්ඡන්දේ දුරු කිරීම පිණිස මෙයා තව තවත් මේ සිත සංවර කරමින් භාවනා කරනවා. එතකොට එනවා ව්‍යාපාද සිතුවිලි එනවා කියනවා. දැන් ඇලිච්චේවටත් හිත යනවා. ඒ වගේ මොකද වෙන්නේ, ගැටිච්චේවටත් හිත යනවා. විහා තරහ යන සිතුවිලියෙද්දිත් මෙයා මොකද කරන්නේ, මේ ඒක දුරු කරමින් භාවනා කරනවා. ඊගාවට එනවා නිදිමත අලසකම. නිදිමත අලසකමට යට වෙන්නෙත් නැතුව ආලෝක සංඥාව ආදී පුරුදු කරමින් මෙයා භාවනා කරනවා. ඊගාවට එනවා උද්දච්ච කුක්කුච්චේ. උද්දච්ච කුක්කුච්චේ කියන්නේ සිතේ විසිරීමත් පසුතැවිල්ලත්, නොයේ කරමුණු කෙරෙහි විසිරි විතිරි ඔහේ හිත අයාලේ යනෝ, ඔහේ කේකේව හිත හිතා යනවා. ඒක දුරු කරනවා. පසුතැවෙන දේ ගැන සිතෙන දේවල් දුරු කරනවා. විචිකිච්ඡාව, මේ වැඩේ මට හරියයිද, මේ වැඩේ මට වරදීද කී කියා හිතන එක දුරු කරමින් වාසය භාවනා කරනවා. මෙහෙම භාවනා කරපම් පංච නීවරණ දුරු වෙද්දිම මෙයාට ඇති වෙනවා කියනවා පළවෙනි ධ්‍යානය. පළවෙනි ධ්‍යානයේ ලක්ෂණ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජම් පීති සුඛං පඨමජ්ජානං උපසම්පජ්ජ විහෙරති. ඔන්න මෙයාට ඇති වෙනවා කියනවා දැන් බණ භාවනා කරන්න ගිය භික්ෂුවට. මොකක්ද ඇති වෙන්නේ? විවිච්ඡේව කාමේහි, කාමයන්ගෙන් එයාගේ හිත වෙන් වෙලා. පංච නීවරණ නම් වූ අකුසල ධර්මයන්ගෙන් හිත වෙන් වෙලා. විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං, විතක්ක විචාර සහිත. විවේකජම් පීති සුඛං, දැන් මෙයාට විවේකයකුත් තියෙන, ප්‍රීතියකුත් තියෙන, සැපයකුත් තියෙන. පඨමජ්ජානං උපසම්පච්ච විහෙරති, ප්‍රථම ධානය මෙයාට ලැබෙනවා කියන දෙන්නද. ඔන්න දැන් තමයි උපමේය පටන් ගන්නෙ. දැන් කලින් මතකද මං අර ඇතෙක් කල්ලන්න යන කෙනාගේ උපමාවක් කීවා, භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ඒ උපමාවට අදාළ උපමේය කියපුවම එහෙමද කියපුවම තේරෙනවද ඔයගලන්ට? තේරෙනවනේ. උපමාව උපමේය කියලා දෙකක් තියෙනවනේ. දැන් උපමාව කලින්ම කීවා, උපමේය කියන්නේ ඉස්සෙල්ලා දැන් මෙච්චර වෙලා මේ කිව්වේ එතනට පරිසරය හදන්න. උපමේය කියන්න ඕන තැනට පරිසරය හදන්න. මෙන්න දැන් කෙනෙක් බණ අහලා සෝ සද්දං පටිලබති, එයා සද්ධාවක් ඇති වෙලා එයා මොකද කරේ පැවිදි වෙලා ඒ ඉන්ද්‍රිය සීල් රැකලා ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන සති සම්ප්‍රජඤ්ඤය ඇති කරගෙන මේ විවේකී සෙනසුන් පරිහරණය කරමින් භාවනා කළා ඔන්න පළවෙනි ධ්‍යානය උපදවා ගත්තා තේන්නද එතෙන්ට තමයි දැන් උපමේය සම්බන්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ සෝ පටමජ්ජානං උපසම්පච්ච විරති ඔන්න එයා දැන් මේ සාමාන්‍ය ගිහි කෙනෙක් ගැනද මේ කියන්නේ නෑ මේ පැවිද්දෙක් ගැන එහෙනම් ගිහියන් ගැන කවර කතාද කියලා මේ දේශනේ අහලා ඉවරනාම තමයි තේරුම් ගන්න තියෙන්නේ තේන්නද දැන් ඔන්න පළවෙනි ධ්‍යානෙ ඇති කරගත්තා කියනවා ඉදම්පි උච්චති බ්‍රාහ්මණ දැන් මේ බ්‍රාහ්මණය කියලා අමතන්නේ කාටද භාග්‍යතුන් වහන්සේ ජානුසෝනිට බ්‍රාහ්මණේ ඔන්න උතන ඉදම්පි උච්චති ඔතෙන්ට කියන්නේ බ්‍රාහ්මණය ඉදම්පි උච්චති බ්‍රාහ්මණේ ඔතෙන්ට කියන්නේ තථාගත පදං ඉතිපි තථාගතයන් වහන්සේ පාතබ්බපු පියවර සටහන තියපු තැන කියනවා අර අලියා මහා ඇතා පියවර සටහන තිබ්බේ තථාගතයන් වහන්සේ නැමැති මහා හස්තියා පය තබ්බපු තැන කියනවා ඔතෙන්ට කියන්නේ ඒක කියනවා ඒ තැන කියනවා මොකද්ද ඒ තැන පළවෙනි ධ්‍යානයේ කියන්නේ තථාගතයන් වහන්සේ නැමැති මහා හස්තියා පය පිහිටවපු තැන කියනවා තථාගත නිවේසිතං ඉතිපි තථාගතයන් වහන්සේ නැමැති මහා හස්තියා පිටවුලපු තැන කියනවා තථාගත රංජිතං ඉතපි බ්‍රාහ්මණේ ඔන්න ඔතන ඔය පළවෙනි ධ්‍යානය කියන්නේ තථාගතයන් වහන්සේ නැමැති මහා හස්තියා දලායනපු තැන කියනවා අතු බින්දපු තැන කියනවා දැන් තේරුණාද උපමාවට උපමේය සම්බන්ධ වෙච්ච හැටි අන්න ඔතන පළවෙනි ධ්‍යානය කියන්නේ තථාගතයන් වහන්සේ නැමැති මහා හස්තියා පය තිබපු පිටවුලපු දලැනපු අතුකඩපු තැන කියනවා න නත්වේව තාව ආර්ය ශ්‍රාවකෝ නිට්ටං ගච්ඡanti ඒත් ආර්ය ශ්‍රාවකයා නිෂ්ඨාවකට එන්නේ නැහැ කියනවා සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්කාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ සංඝෝති මේ පැවිදිත් වෙලා මේ ධර්මයත් පුරුදු කළා පළවෙනි ධ්‍යානෙත් උපදවාගත්තු භික්ෂුව පවා නිෂ්ඨාවකට එන්නේ නැහැ කියනවා පළවෙනි ධ්‍යානෙ තමා තුලින්ම උපදවාගෙනත් නිෂ්ඨාවට එන්නේ නැහැ කියනවා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා. ධර්මයේ සවක්කාතයි කියලා. සංඝයා සුපටිපන්නයි කියලා. තේන්නවද කියන එක? අර පළවෙනි සටහන දැක්කම ඇත්තු ගැන දන්න කෙනා නිෂ්ඨාවකට ආවද? නැහැ. ඒ නිෂ්ඨාවකට ආවේ නැහැ වගේ මේ ශාසනයෙම පැවිදි වෙච්චේ භික්ෂුවන් නිෂ්ඨාවට එන්නේ නැහැ කියනවා. පළවෙනි ධ්‍යානෙත් උපදවාගෙන නිෂ්ඨාවට එන්නේ නැහැ කියනවා. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා. දැන් මේක මේ මමද වදාලේ? නැහැ මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව කියලා දෙන්නේ. මේක කියලා දෙන්නේ හේතුව තමයි මම අර කලින් කිව්වේ. මොකන්ද? සද්ධාව ගැන නොයෙක් ආකාරයෙන් නොයෙක් වක්‍ර ප්‍රශ්න අහනවා. එතකොට මේ ඒක තේරුම් ගන්න මේ කියලා දෙන්නේ මේ ඉදම්පි උච්චති බ්‍රාහ්මණ තථාගත පදං ඉතිපි තථාගතයන් වහන්සේ පය තබපු තැන උතන තථාගත නිවේසිතං ඉතිපි තථාගතයන් වහන්සේ වාසය කරපු පිටවුලපු තැන උතන තථාගත රංජිතං ඉතිපි තථාගතයන් වහන්සේ නැමැති මහා හස්තිය මේ දලැනපු කොළ අතු බිඳපු තැන උතන නත්වේව තාව ආර්ය ශ්‍රාවකෝ නිට්ටං ගච්ඡanti නත්වේව ඒත් ආර්ය ශ්‍රාවකයා නිෂ්ඨාවකට එන්නේ නැහැ කියනවා මොකද්ද නිෂ්ඨාවට එන්නේ නැත්තේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි ධර්මයේ සුවක්කාතයි ආරි සංගේ මේ සංඝයා සුපටිපන්නයි කියන නිෂ්ඨාවකට එන්නේ නැහැ කියන. බ්‍රාහ්මණය ඔතනින් නවතින්නේ නැතුව මේ ශ්‍රාවකයා තවත් භාවනා කරනවා කියන. භාවනා කරලා වෙලා එයා ඇති කරගන්නවා කියන ဒုတိය ධානය. අවිතක්කං අවිචාරං විතක්ක විචාරානම් වූපසම අජ්ජත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං ဒုတိය ඥානං උපසම්පද්ද විහෙරති. ඒ ධානයේ ලක්ෂණ කියන්නේ මෙතෙක් තියන්නේ විතක්ක විචාර සංසිඳවලා තමා තුලම පැහැදීම ඇති කරගෙන සිතේ එකඟ බව යුක්තව විතක්ක විචාර නැතිව සමාධියෙන් හටගත් ප්‍රීතිය සුඛේ තියෙන දෙවෙනි ධානය උපදවාගෙන වාසය කරනවා කියනවා. බ්‍රාහ්මණය ඔතන තථාගත පදං ඉතිපි. ඔය දෙවෙනි ධානයත් තථාගතයන් වහන්සේ නැමැති මහා හස්තිය පයතිය පුතන කියනවා. තථාගත සේවිතං ඉතිපි පිට උලපු තැන කියනවා. දල ඇනපු මේ අතු කඩපු තැන කියනවා. නමුත් නත්වේව තාව අරිය සාවකෝ නිට්ටං ගච්ඡන්ති. ආර්ය ශාවකයා නිෂ්ඨාවකට එන්නේ නැහැ කියනවා. මොකක් කියලාද? තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්දයි, ධර්මයේ සවාක්කාතයි, ආර්ය සංඝයා සුපටිකන්නයි කියලා නිෂ්ඨාවට එන්නේ නැහැ කියනවා. එතනින් අතර වෙන්නේ නැතුව ආර්ය ශ්‍රාවකයා තුන්වෙනි ධානයේ උපතවාගෙන වාසය කරනවා. ඒත් නිෂ්ඨාවකට එන්නේ නැහැ කියනවා. එතනින් අතර වෙන්නේ නැතුව තථාගත ශ්‍රාවකයා හතරවෙනි ධානයේ උපතවාගෙන වාසය කරනවා. ඒත් නිෂ්ඨාවකට එන්නේ නැහැ කියනවා. දෙන්නද? දැන් ධානයක් තියා මුකුත්ම නැතුව මේ තමන්ගේ සද්ධාව ගැන උරගා බලන්න හදන්නේ නේද? එතකොට හතරවෙනි ධ්‍යානෙ උපදවලත් නනිට්ටං ගච්ඡanti නත්වේවතාව අරියසාවකෝ නිට්ටං ගච්ඡanti ඉස්මිත් නිෂ්ඨාවට එන්නේ නැහැ කියන භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි, ධර්මයේ සෝක්කාතයි, ආර්ය සංඝයා සුපටිපන්නයි කියලා. ඊගාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ හතරවෙනි ධ්‍යානෙ උපදවාගත්තයි පස්සේ කෙනෙකුට පුළුවන් කියනවා පුබ්බේ නිවාසානුස්සති ඥානය ලබන්න. තමන් පෙරගත කරපු ජීවිත එකක්, දෙකක්, දහයක්, විස්සක්, තියක්, මෙසීයක්, දාහක්, ලක්ෂයක්, කෝටියක්, කල්ප ගණන්, සංවට්ට කල්ප, විවට්ට කල්ප ගණන් ආපස්සට බලන්න පුළුවන් කියනවා. මම ඉපදිලා හිටියේ මෙතන, කෑවේ බිව්වේ මේවා, ඇඳුම් පැළඳුම් මේවා, වාසය කරේ මේ විදිහට, එතනින් මැරිලා ඊළඟ තැන උපන්නා, එතන විපදුනේ මේවා, ඇන්දි පැලැන්දි මේවා, වාසය කළේ මෙතන මේ විදිහට සංවට්ට විවට්ට කල්ප ගණන් බලන්න පුළුවන් කියනවා ආපස්සට. ඒකට කියනවා මොන ඥානි කියලාද? පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය පුබ්බේ නිවාසානුස්සති ඥානය කියන්නේ තථාගතයන් වහන්සේ නැමැති මහා හස්තියා පය තියපු තැනක් කියනවා. තථාගතයන් වහන්සේ නැමැති මහා හස්තියා පිට උලුපු තැනක් කියනවා. අතු බිඳපු, දල ඇනපු තැනක් කියනවා. නමුත් නත්වේව තාව අරිය ශාවකෝ නිට්ටං ගච්ඡanti. දැන් මේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙත් ඇති කරගෙන ඒත් නිෂ්ඨාවකට එන්නේ නැහැ කියනවා. තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්දයි, ධර්මයේ සවාක්කාතයි, ආරි සංඝයා සුපටිපන්නයි කියලා. ඊගාට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන ඔය හතරවෙනි ධ්‍යානෙ උපදවා ගත්තම කෙනෙකුට පුළුවන් කියන චුතූපපාත ඥානය ලබන්න. කියන්නේ සත්‍යෝ මෙරිලා උපදින හැටි දකින්න. පව් කරගත්තු කට්ටිය සුගතිය යනවා, මේ පව් කරගත්තු කට්ටිය දුගතිය යනවා, පින් කරගත්තු කට්ටිය සුගතිය උපදින හැටි දකින්න. එතකොට ඒකට කියනවා මොන ඥානෙද? චුතූපපාත ඥානය. චුතූපපාත ඥානයේ වනාහි බ්‍රාහ්මණය තථාගතයන් වහන්සේ නැමැති හස්තියා පය තැබූ තැන කියනවා. පිට උලපු තැන කියනවා. දල ඇනපු, අතු කඩපු තැන කියලා දේශනා කරනවා. නමුත් ශ්‍රාවකයා විශ්වාස නිෂ්ඨාවකට එන්නේ නැහැ කියනවා. ඊගාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, ඔය හතරවෙනි ධ්‍යානය උපදවා ගත්තයි පස්සේ මේ ආර්ය ශ්‍රාවකයා ඔන්න අවබෝධ කරන්න පටන් ගන්නවා කියනවා. සෝ ඔහු ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති. මේක තමයි දුක කියලා යථා භූත ඥානයක් ඇති කරගන්නවා කියනවා. අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති. මේක තමයි දුකේ හට ගැනීම කියලා අවබෝධ කරනවා. අයං දුක්ඛ නිරෝධෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යථා භූතං පජානාති. ඉමේ ආසවා යථා භූතං පජානාති. මේවා තමයි ආශ්‍රව කියලා දැනගන්නවා කියනවා. අයං ආසවා සමුදයෝති යථා භූතං පජානාති. මේක තමයි ආශ්‍රව හටගන්නේ හැටි මෙහෙමයි කියලා අවබෝධ කරගන්නවා කියනවා. අයං ආසවා නිරෝධෝති යථා භූතං පජානාති. මේ විදිහට ආශ්‍රව නිරුද්ධ වෙනවා කියලා යථා භූත ඥානෙ ඇති කරගන්නවා කියනවා. අයං ආසව නිරෝධගාමිනී පටිපදාති යථා භූතං පජානාති. මේ විදිහටයි ආශ්‍රව නිරුද්ධ වෙන මාර්ගය කියලා යථා භූත ඥානෙ ඇති කරගන්නවා කියනවා. මහණෙනි, ඔතනත් දැන් මේ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ යථා භූත ඥානෙ ඇති වෙනවා. අන්න හරි, සත්‍ය ඥානෙ ඇති වෙනවා. සත්‍ය ඥානෙ ඇති වෙනවා. සත්‍ය ඥාන, කුත්ති ඥාන, කුත්තක් ඥාන කියලා තුනක් තියෙන සත්‍ය ඥානෙ ඇති වෙනවා. අපි බලමු දැන්වත් අඩු ගානේ නේද. මේ කීවි මොකද්ද? සෝතාපන්න වෙනවා. සෝතාපන්න වෙනවා ශ්‍රාවකයා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, මහණේ බ්‍රාහ්මණේ, ඔතන තථාගතයන් වහන්සේ නැමැති මහා ආස්තිය පය තබපු තැන කියනවා. නේ පිටවුලපු තැන කියනවා. අතුකඩපු දලෑනපු තැන කියනවා. එතකොට මොකද වෙන්නේ? නත්වේව තාව අරිය සාවකෝ නිට්ටං ගතෝ හෝති. නත්තේව තාව අරිය ශ්‍රාවකෝ නිට්ටං ගතෝ හෝති. ඒත් අරිය ශ්‍රාවකයා නිෂ්ඨාවට එන්නේ නැහැ කියනවා. සෝතාපන්න වෙලත් ඉවරයි. හැබැයි ඒත් එක්කම ආයත් වචනයක් තියෙනවා. අපිචකෝ නිට්ටං ගච්ඡති. නත්තේව තාව අරිය ශ්‍රාවකෝ නිට්ටං ගතෝ හෝති. අපිචකෝ නිට්ටං ගච්ඡති. නිෂ්ඨේකට එන්නේ නෑ කියනවා. නමුත් එක්තරා නිෂ්ඨාවකට එනවා කියනවා. තේරෙනවද කියන එක? අන්න ඒ හින්දා තමයි භාග්‍යතුන් වහන්සේ දට්ටබ්බ කියලා සූත්‍රයක් තියෙනවා, දේශනාවේ තියෙනවා. දට්ටබ්බ කියන්නේ දැකිය යුත්තේ. කොහි දැකිය යුතුද? පංචමානි භික්කවේ ඉන්ද්‍රියානි. මහණෙනි, පංච ඉන්ද්‍රියන් පහක් තියෙනවා. කතමානි පංචානි සද්දින්ද්‍රියම්, මේ සද්ධාව නැමැති ඉන්ද්‍රිය. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. කතංච භික්කවේ සද්දින්ද්‍රියන් දට්ටබ්බං. මහණෙනි, සද්ධා ඉන්ද්‍රිය කොහි දැකිය යුතුද කියලා අහනවා. චතුසු සෝතාපන්ති අංගේසු. සතර සෝතාපට්ටි අංග තුල කියනවා සද්ධාව කියන එක දැකිය යුත්තේ. දෙන්නද කියන එක? අන්න එහෙනම් මෙතෙන්ට ආවයි පස්සේ තමයි ශ්‍රාවකයා නිෂ්ඨාවකට එන්නෙත් නැහැ කියනවා. නමුත් එක්තරා නිෂ්ඨාවකට එනවා කියනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ විදිහට පුරුදු කරපු ශ්‍රාවකයා දැන් එයා චතුරාර්ය සත්‍ය ධර්මයත් එක්කම ආශ්‍රව ගැන යථාභූත ඥානය ඇති කරගත්තා. එයා මොකද කරන්නේ? ඉමේ ආසවාති යථාභූජං පජානාති. ඊගාවට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, තස්ස ඒවං ජානතෝ ඒවං පස්සතෝ. මේ විදිහට දැනගත්තු කෙනා, ඒ කියන්නේ මාර්ගයේ ප්‍රතිපදාව මෙයා දැන් දැක්ක දැනගත්තා. තේන්නද? මේ විදිහට ඥානතෝ දන්න, පස්සතෝ දකින්න. එහෙනම් මේ මාර්ගයේ දන්නේ කවුද? සෝතාපන්න වෙච්ච කෙනා. මේ මාර්ගයේ දකින්නේ කවුද? සෝතාපන්න වෙච්ච කෙනා. තස්ස ඒවං ජානතෝ පස්සතෝ කාමාසවාපි චිත්තං විමුච්ඡති. අන්න කාමාශ්‍රවලින් සිත නිදහස් වෙනවා. භවාසපි චිත්තං විමුච්ඡති. භවාශ්‍රයන්ගෙන් සිත නිදහස් වෙනවා. අවිජ්ජා ආසවාපි චිත්තං විමුච්ඡති. අවිජ්ජා ආශ්‍රයෙන් සිත නිදහස් වෙනවා. විමුත්තස්මින් විමුත්තමිති ඥානං හෝති. නිදහසුනාම නිදහසුනා කියලා ඥානය ඇති වෙනවා. කීනාජාති උසිතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාති. ජාතිය ශේවුනා නිවන් මඟ සම්පූර්ණ කරා. කතං කරණීයං කළ යුත්ත කරලා ඉවර කරා. නාපරං ඉත්තත්තායාති පජානාති. ආයෙ මට කරන්න දෙයක් දැන් ඉතින් නැහැ කියලා දැනගන්නවා කියනවා. ඉමේ ඉදම්පි උච්චති බ්‍රාහ්මණ තථාගත පදං ඉතපි. බ්‍රාහ්මණේ ඔතන දැන් මේ කියන්නේ කොතනද? අරහත්වේ. ඔතන තථාගතයන් වහන්සේ නැමැති මහා හස්තියා පය තබපු පිටා තුල්ලපු දල ඇනපු අතු බිඳ පුතන කියනවා. බලමු දැන්වත්. එතකොට එත්තාවතාකෝ බ්‍රාහ්මණ, බලන්න එතන තියෙන වචනේ එත්තාවතාකෝ බ්‍රාහ්මණ. අරිය ශාවකෝ නිට්ටං ගතෝ හෝති. අන්න ඔච්චරකින් කියනවා. එතෙන්ටම ආවයි පස්සේ කියනවා. තථාගතෝ අරිය ශාවකෝ නිට්ටං ගතෝ හෝති. ආර්ය ශ්‍රාවකයා ඒ කාන්තේ නිෂ්ඨාවට එන්නේ මොකද්ද? සම්මා සම්බුද්ධෝ භගවා සෝක්කාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ ශාවක සංඝෝති. එත්තාවතාකෝ බ්‍රාහ්මණ හත්ති පදෝපමා විත්තාරේන පරිපූරෝ හෝති. අර පිලෝපතික බ්‍රාහ්මණයා කියපු උපමාව පරිපූර්ණ නෑ කියලානේ මේ දෙසුම් පටන් ගත්තේ නේද? උපමනකින් බ්‍රාහ්මණය ඔතෙන්ටම කීවයි පස්සේ ඔය ඇත්පියවර උපමාව දැන් නම් ඉතින් සම්පූර්ණයෙන්ම කීවා වෙනවා කියනවා. ඉතින් මේ දේශනාව වදාළම ජානුසෝනි බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේ සරණ යනවා. අද ඉඳන් මාව දිවි තියෙන දුරාවට මේ සරණගිය උපාසකෙක් වශයෙන් දරණසේක්වා කියලා භාග්‍යතුන් වහන්සේකින් ඉල්ලා සිටිනවා. දැන් ඔබට හිතේවි මේ දෙසුම් ආපුවම එහෙනම් අපිට දැන් ශ්‍රද්ධාව කියලා එකක් නැද්ද කියලා? නෑ, තියෙනවා. මේ ශ්‍රද්ධාවට සෝ සද්දම් පටිලබති. සෝ සද්දම් පටිලබති කියලා තමයි එයා බණ ඇහුවයි පස්සේ සෝ ධම්මං සුත්තා සද්දම් පටිලබති. ධර්මය අහලා ඉවරලා ශ්‍රද්ධාවක් උපන්න කියනවා. දෙන්නද? ඒ ශ්‍රද්ධාව නිසා තමයි මේ කෙනා මෙච්චර දුර ගමනක් ආවේ. පැවිදි වෙලා ගෙවල් දැන් ඔබට පුළුවන් ද පැවිදි වෙන්න? අහන්න ඔබ ලෑස්තිද කියලා. මේ දෙසුමක් තියෙනවා, මේ පැවිදි ජීවිතේ අමාරුම වැඩේ මොකද්ද කියලා අහනවා සාරිපුත්ත ආමඳුරංකේ. කුමාරයේ පැවිදි වීමම දුෂ්කරයි කියනවා. දැන් ඔබට තේරෙනවන්නේ නේ? දැන් ඔබෙන් ඇහුවොත් පුළුවන්ද කියලා? බෑනේ. ආන් ඒ වගේ. එතකොට මේ ශ්‍රද්ධාවක් තිබ්බ හින්දා තමයි මේ ගමන මෙච්චර දුර ආවේ. හැබැයි ශ්‍රද්ධාව ශ්‍රද්ධාවක්ම වෙන්නේ පරිපූර්ණත්වයටපත් වෙන්නේ කොතෙන්ද කියලා දැන් ඔන්න භාග්‍යතුන් වහන්සේ වදාලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තවත් තැනක, දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනීය මච්චේරමලං සචේ සද්දෝති උච්චති. යම් කෙනෙන් දස්සන කාමෝ සීලවතං සිල්වතුන් දකින්න කැමැත්ත ඇති වෙනවාද? සද්ධම්මං සෝතු මිච්ඡති ධර්මය අහන්න කැමතිද? ධර්මය අහන්න කන් යොමු කරනවාද? විනීය මච්චේර මලං මසුරු මර දුරු කළා දන් දෙනවාද? සචේ සද්දෝති උච්චති ඒ අය සද්ධාවන්තයි කියනවා. දැන් ඔබට සද්ධාව නැද්ද? ආ, සද්ධාව තියෙනවා. දැන් කලින් නෑ කිව්වා සමහර මේ දෙසුම ඉගුරුනා. දැන් ආයි ඒ ටික කියලා දීපුවා මොකද උනේ? නෑ, සද්ධාව තියෙනවා කියනවා. නමුත් අපේ සද්ධාව මෝරණ එකක්, ඉන්ද්‍රිය වැඩෙන එකක්. පරිපූර්ණත්වයටපත් වෙන්නේ එහෙමනම් අරහත්තේදී. ඉතින් මේ පින්වත් සෑම සීලු දෙනාටත් මේ දෙසුම සද්ධාව උපතවාගෙන පරිපූර්ණත්වයටපත් කර ගැනීම පිණිස උපකාර වේවා සා.